කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙන්්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බහුං වේ සරණං යන්ති පම්බතානි වනානි ච ආරාම රොක්ක චේත්‍යානි මනුස්සා භයතංජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණමාගම්ම සම්බ දුක්ඛා පමුඤ්චති යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සංචානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්චති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි 2022 වර්ෂයේහි බක් පොන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන සිල් වැඩසටහනෙහි මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. ධම්මපදයේ අඩංගු ගාථා කීපයක් තේමා කරගෙනයි මේ දේශනාව අප සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ දෙනෙක් තමන්ට පිළිසරණක් කියලා පතාගෙන ගස්ගල් පර්වත සරණ යනවායි කියලා. හැබැයි එහෙම වුණත් ඒ කිසිවක් නියම පිළිසරණක් නෙවෙයි. සැබෑ පිළිසරණ වන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියලා. අපේ කරන යම් යම් දේවල් වලින් කිසියම් ආකාරයකින් දුකෙන් නිදහස් වීමක් තියෙනවා. නමුත් වෙනතුනේ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන නම් අප මේ ධර්මය තුළට පැමිණෙන්නට ඕන. අපි දෛනික ජීවිතේ නොඑක් දේවල් දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරනවා. එහෙම කළත් වෙනතුනේ ඔබ දන්නවා ඒව කොයිතරම් දුරට දුක් අඩු කරගන්න හේතුණාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා ලෝකයා කරන්නේ ලෙඩ වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මහලු වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ මහලු වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මරණයෙන් නිදහස් වෙන්න කියලා කරන්නේම ලෝකයේ මිනිස්සු මරණයට පත්වන දේවල් ළඟා කර ගැනීම කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන තත්වය. ඒ ආපු ගමන් මගේදී අවසානයේ දුක අඩු වෙනව නෙවෙයි, එන්නෙනම දුක වැඩි වීමයි වෙන්නේ. අපි ඇතැමෙට බාහිර දෙයක් ගැන විශ්වාසය නොතිබ්බත් ආමවාසයෙන් අපේ ශරීරයෙන් හරි තමන්ට පිහිටක් ලැබේ කියලා බලාපොරොත්තු වෙන් හිටියොත් ඒකත් පිනුදින අවසානයේ දුකෙන් කෙලවර ගන්න වෙන්නේ. අපිට ලස්සන තියෙන ශරීරයේ ටිකෙන් ටික වෙනස් වෙන හැටි අපි දන්නවා. අපි හොඳට වේගෙන් ඇවිදලා හිටියා, අපි ටිකෙන් ටික වේගය අඩු වෙන හැටි අපිට පේන ගන්නවා. අපි ඇතැම් විට ටිකෙන් ටික දුර්වල වෙලා ඇඳට වැටෙන වෙලාවක් තියෙනවා. ඇතැම් විට අපට අතට දෙන දේ කටට දාගන්න බැරි වෙලාවක් එනවා. කටට දාන දේ හපා ගන්න බැරි වෙලාවක් වෙනවා. හපා ගත්තත් ඇතැම් විට වතුර ටිකක් අවසානයේ දුන්නත් ඒ වතුර බිඳ ගිල ගන්න බැරි වෙලාවක් එනවා. පින්නතින් මේකයි ජීවිත යථාර්ථය. මේ තත්ත්වයට අපට පත් නොවේ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි හැමදෙනාම යන්නේ මෙන්න මේ ගමනෙහි. අන්නේ ගමන තුල සැබෑ රැකවරණයක් පිළිසරණක් සලසා ගත හැකි ආකාරයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ බොහෝ කාලයක් දාන ආදී පාරමිතා ධර්ම පුරලා අපට මේ අනාවරණය කළ දීලා තියෙන්නේ. අන්නේ ධම තේරුම් ගත්තු පමණට අපට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය නිසාම අපේ ජීවිතෙන් අපේ කයින් කරන දේවල් වඩාත්ම නිවැරදි දේවල් අපි සිදු කරන උත්සාහ කරනවා. අපි කතා කරන වචන ඉහළම මට්ටමේ වචන බවට පත් වෙනවා. එහෙම වෙන්නේ අපේ කායික වාචික ක්‍රියාවලියේ මේ ප්‍රබල වෙනස සිදු වෙන නම් අපේ සංකල්පනාවල අපි හිතන විදිය වෙනසක් වෙන්නට ඕන. අපි හිතන විදිය වෙනසක් වෙන්න නම් අපේ දැක්ම, අපේ විෂන් එක සම්මා දිට්ඨිය දිනු වෙන්නට ඕන. අපි කොයිතරම් ජීවිතයේ දුකෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය වන්නේ අපට තියෙන සම්මා දිට්ඨිය ප්‍රමාණයට. අපි හිතන විදිය අනුව ඒ සම්මා දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. එකක් කර්මානුරූපව හිතන ආකාරය. අපේ හිත අපිරිසිදු වුණොත් අපේ කායික වාචික ක්‍රියා අසාර්ථකයි, අකුසලයි, අපට ලැබෙන දුක් විපාක. අපේ හිත පිරිසිදු වුණත් අප සිදු කරන කායික වාචික ක්‍රියාවන් ඉවරදී අපේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙන්නේ. ඉතින් කල්පනා කරන්න මෙන්න මේ මාර්ග දෙකෙන් තමන් වැඩිපුර ඉන්නේ කොයි මාර්ගෙද කියලා. අපි ඉන්නේ දුක් විඳින මාර්ගයේද සැප විඳින මාර්ගයේද කියලා තේරුම් ගන්න. වැඩිපුර හිත අපිරිසිදු කරගෙන නම් ඉන්නේ, අනිත් කෙනෙක් ගැන අමනාපයෙන් නම් ඉන්නේ, යමක් ගැන දැඩි ආසාවෙන් නම් ඉන්නේ, අපේ ජීවිතේ දුක වැඩි පැත්තේ අපි ඉන්නේ. නිතර මෛත්‍රී සහගතව පරිත්‍යාගශීලීත්ව නම් ඉන්නේ, ජීවිතයේ සතුට වැඩි වෙන පැත්තේ තමන් ඉන්නේ. මෙන්න මේ මාර්ගය අපි නිරතුරුව තේරුම් ගන්නට ඕන. අනිත් පැත්තෙන් අපි කොයිතරම් දුරට හේතුඵල ධම අවබෝධයෙන් දින්නේ කියන එක තේරුම් ගන්නට ඕන. හැම මොහොතෙම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපට නිතරම කුමන හෝ දෙයක් මතක් වෙන රූපෙකුත් එක්ක ජීවිතේ ඕනෑම දෙයක් කල්පනා කරලා බලන්න. ඔබ කුඩාම කාලේ ඔබේ අම්මාගේ මතකයේ ඉඳන් ඔබ ගියපු පාසල ඔස්සේ ඔබේ රැකියාව, දරුවන් ලැබීම, විදේශගත වීම, වාහනයක් ගැනීම, ওই හැමදේම බලන්න ඔබ කාර්යාලයක වැඩ කිරීම, ඒ හැම දෙයක්ම ඔබට මතක් වෙන රූපෙකුත් එක්ක. අන්නේ රූපයක් එක මතක් වෙන වෙලාවේ බලන්න ඔබ ඒ රූපය සජීවී කරගෙන දින්නේ. ඒ රූපය අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඒ ගැන සතුට වෙනවද? ඒ ගැන ගුණ කතන කරනවද? එහි සිට බැසගෙන තියනවද? එහෙම බැසගෙන තියනවා නම් එහි අවසානය ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අපි කැමති උනත් නුනත් යථාර්ථය මේක. ඒ රූපය වෙනස් වෙනකොට ඒ රූපයේ සියලුම දුක් ටික බාර ගන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් අපේ සංකල්පනාව කොතෙන්ද රඳව ගන්නට ඕන? අපට රූපයක් මතක් වෙන හැම වෙලාවෙම Taman දක්ෂ වෙන්න මේ සිහි කරන රූපය නිරුද්ධ වෙච්ච රූපය. අතීතේ රූපේ විතරක් නෙවෙයි. ඔබ මේ ඉස්සරහා දකින මේ මොහොතේ දකින රූපයක් තියෙනවා නම් ඒකත් ඔබ දකිනකොට ඇසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංකේතනවත් නිරුද්ධ වෙලා මේ තමන් මනෝ විඥාණයෙන් ධර්මාලම්බනයක් විදිහට තේරුම් ගන්න අවස්ථාව කියලා දකින දක්ෂ වෙන්නේ. අන්නේ දකින මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින. මෙන්න මේකයි පින්නතුනි දුකෙන් නිදහස් වෙන මාර්ගය. එතකොට එක පැත්තකින් අපි ලෞකික කුසලිය තුල ඉඳගෙන ඉහළම ලෞකික කුසලිය විදිහට සලකන්නේ සමත අරමුණක හිත සමාධිමත් කර ගැනීම. කාමච්ඡන්ද ආදී නීවරණයන් දුරු කර ගැනීම. නීවරණ දුරු කරන මාර්ගයක ඉන්නවා නම් ධාන මට්ටම දක්වා ආම වශයෙන් උපචාර ධානයට ආසන්න මට්ටමින් හෝ නීවරණ යටපත් කරන මට්ටමෙන් තමන් ඉන්නවනම් ඒ කියන්නේ තමන් හුඟක් සිල්වන්තයි කායික වාචික සංවරය තියෙන කෙනෙක්. ඒතරක් නෙමෙයි තමන්ගේ හිතේ දැඩි ලෝභ කමක් නැහැ. ධාන මට්ටමට හිත දිනු වෙනවා කියලා කියන්නේ කායික වාචික අසංවරයක් තියෙන කෙනෙකුට කවදාත් ඒ මට්ටමටපත් වෙන්න බෑ. දැඩි ලෝභයක් තියෙන කෙනෙකුට ඒ මට්ටමටපත් වෙන්න බෑ. හිත සමාධිමත් අරමුණක හිත සමාධිමත් උනායි කියලා කියන්නේ අපි ඊටාම ඉහළ ආධ්‍යාත්මික මට්ටමක ඉන්නේ. ඒක බ්‍රහ්ම කාලයේ ස්පර්ශ කිරීමක් වෙනවා. ඒ තුන අනිත් සියලුම ලෞකික කුසල ධර්ම අපි පෝෂණය කරගනිමින් ඉන්නේ. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්න සම්බුදු සසුනක මඟඵලලාභින් ලැබපු ඒ උතුම් අධ්‍යක්ීම ස්පර්ශ කරන්න. සම්බුදු සසුනක අසිරිය විඳ ගන්න. ඔබට මේ වෙලාවේ පේන රූපේ නිරුද්ධච රූපය කියලා දකින්න. ඔබ ඉස්සරහා යමක් දැස බලාගෙන ඉන්නකොට ඔබට හිතෙන ඔබ ඉස්සරහා ඉන්නේ කියලා. හැබැයි ඔබ නුවණින් දකින්න ඔබ මේ පිටුපස්සේ ඉන්නේ. ඔබ වාඩි වෙලා ඉන්නේ වෙන ස්ථානයක කියලා. ඔබ වාහනේ drive කරනකොට ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඔබ හිතන්නේ ඔබ ඉස්සරහා ඉන්නේ කියලා නේද? ඔබ ඉන්නේ හුඟා පිටුපස්සේ කලින් දැකපු ස්ථානේ ඔබ ඉන්නේ. රෝද හතර උඩ ඔබ ඉන්නේ. ඔබ හිටගෙන ඉන්නකොට ඔබ ඉස්සරහා බලන දේ බලාගෙන ඉන්නේ. හැබැයි ඔබ හිටගෙන ඉන්නේ ඔබ කලින් දැකපු ස්ථානේ. අනේ වගේම තමයි ඔබ මේ දකින රූපය, ඔබට ඇසෙන මේ ශබ්දය, ඔබේ ශරීරයට මේ මොහොතේ දැනෙන ස්පර්ශය, ඔබේ දිවට දැනෙන රසය, ඔබේ නාසයට දැනෙන ගඳ සුවඳ, මේ පංච විඥානයන්ගෙන් ගන්න දේ ඔබ හඳුනා ගන්නකොට ඔබ සැබවින්ම හඳුනාගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, දිවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මේ හඳුනාගන්නේ. ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේ හි රූපයේ සම්පූර්ණම නිරුද්ධ වෙච්ච ලෝකෙක මේ ඉන්නේ. අපේ මුළු ජීවිතයක් ජීවත් වුණේ පින්නතේ රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. හැබැයි රූපයක් නැහැ කියන්නේ. විශේෂයෙන්ම මනුස්ස ලෝකේ ඉන්න පංචවෝකාර භවයක් තියෙන සත්‍යයන් ඉදියට ස්කන්ධ පංචකයක් පරිහරණය කරන සත්‍යයන් ඉදියට ස්කන්ධ පංචකයක් පනවනවා, රූපස්කන්ධයක් පනවනවා. ඒ රූපස්කන්ධයේ විපාක මට්ටමේ රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපය අපි තේරුම් ගන්නකොට එහි මුල් අවස්ථාව නිරුද්ධ වෙනවා. කිසිදාක අපට වර්තමානයේ තුල පිහිටලා රූපේ තේරුම් ගන්න බෑ. හැමදාම අපි රූපේ තේරුම් ගත්තේ හිතන්නේ මේ හැඩපෙන රූපේ විතරක් කියලා. රූපේ කිව්වහම ඇසත් රූපය, බාහිර වර්ණ රූපයත් රූපය, අපේ කනත් රූපය, කනට යන ශබ්දයත් රූපය, නාසයත් රූපය, නාසයට ලක්වන ගන්ධයත් රූපය, දිවත් රූපය, රසයත් රූපය, කයත් රූපය, පොට්ටබ්බයත් රූපය. මේ දේවල් අපි හැමදාම හඳුනාගන්නේ නිරුද්ධච්ච අවස්ථාවක. ඉතින් පින්නතුනි මෙන්න මේ මාර්ග දෙක අපට වඩන්න තියෙන්නේ. එකක් ලෞකික කුසලයේ තුල උපරිම සමතරමුණක ඉන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් මේ යථාර්ථය දැකීමෙන් කාලය ගත කරන්න. අනිත් කුසල් ටික Tamante වැඩෙන ඕන ධම් ටික નિરાයාසින් වැඩෙනවා. මේ ධර්ම මාර්ගයේ ප්‍රධානතම කාරණය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය තමයි සම්පූර්ණ අපේ ගමන් මඟ තීරණය කරන සාධකය වෙන්නේ. නිවැරදි දැක්ම, එක පැත්තකින් කර්මය පිළිබඳව තියෙන දැක්ම, අනිත් පැත්තෙන් පටිසම්පාදයේ පිළිබඳව තියෙන දැක්ම. අන්නේ සම්මා දිට්ඨියෙන් තමයි අපට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූර්යෝපම සූත්‍රයේ දේශනා කරනවා. මේ ලෝකෙට සූර්යයා පායනකොට ඒ සූර්යයා පායන කලින් නැගෙනහිර දිශාවෙහි සූර්යයා පායන බවට සලකුණක් තියෙනවා. ඒකට අපි කියනවා අරුණෝදය කියලා. ඉර පේන කලින් නැගෙනහිර දෙස අහසෙහි වලාකුළු වලට ඒ ඉරේ ඡායාව වැටිලා රතු පාටට අපිට පේන ගන්නවා. අන්නේ අරුණෝදය පේනකොට අපි දන්නවා තාන ඔබ වේලාවකින් ඉර පායනවා කියලා. ඉර පායන බවට තියෙන සලකුණ තමයි අරුණෝදය කියන එක. අන්නේ වගේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ලැබෙනවා කියන එකට ලැබෙන සලකුණ, పూర్ව සලකුණ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය තමයි චතුරාර්ය සත්‍යට කලින් පායන අරුණෝදය. ඒ සම්මා දිට්ඨිය ලබන නම් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ධර්මශ්‍රවණය. ධර්මශ්‍රවණේ එමත් නැත්නම් පරතෝගෝසය, ඒ වගේම යෝනිසෝමනසිකාරය. ධර්මශ්‍රවණයත් පරතෝගෝසයත් කියන එකත් සමානයි. අනිත් කෙනෙක් වෙත මේ ධර්මය අසා ගැනීම, ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මේ ධර්මය ලැබෙන්නේ කුමක් නිසාද? කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා. සද්ධර්මය ලැබෙන්න ආසන්නතම කාරණය තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ විශේෂයෙන් පුබ්බේජගත පුණ්‍යතාගේ විදියට, අපිම පෙර කලාව ලොකු කුසලයේ ආනිසංසයක් විදියට. සසදෙදිත් අපි මිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාව කියලා තියෙනවා. හැබැයි පින්තුනේ ගාථාව කිව්වට විතරක් මදි. අපි ප්‍රාර්ථනා කරන්න ඕන කල්‍යාණ මිත්‍ර ලැබෙන වගේම කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න මට නුවණක් ලැබෙන්න කියලා. නැත්නම් අපි තාම සරල දෙයකට තමයි අපි ඇලුම් කරන්නේ. ඔබ ඇසුරු කරන කෙනා ඔබට හුඟාකම හිතවත් නම්, හරියම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවා නම් ඔබ හිතන මේ කෙනා තමයි ලෝකේ හොඳම කෙනා කියලා. ඇතැම් විට ඔබට ශ්‍රද්ධාව දිනු වෙන යම් කිසි කාරණයක් කියනවා නම්, බුදුගුණ කියනවා නම් ඔබ හිතන ඔයා හොඳම කෙනා කියලා. ඇතැම් විට ඔබට යම් කිසි කෙනෙක් ළඟ තියෙන දේපළ ධනෙ හුඟා දෙනවා නම් ඔබ හිතන හුඟා කල්‍යාණ මිත්‍රයෙක් කියලා. ඔබත් එක නිතර කතා බහ කරනවා නම් ඔබට හිතන ඔයා හොඳ කල්‍යාණ මිත්‍රයෙක් කියලා. යම් කිසි කෙනෙක් නිතරම ඔබත් එක්ක හිනා වෙලාම නම් ඉන්නේ, ඔබෙන් හිතන හරි දෙන කිසිම වචනයක් නොකියනවා නම් ඔබ හිතන් ඉන්නේ යා හොඳම කෙනා කියලා. ඔබට හුඟා දන් දෙන්න කියලා කෙනෙක් කියනවා නම්, දන් දෙන විදිය උගන්වනවා නම් ඔබ හිතන යා කල්‍යාණ මිත්‍රයෙක් කියලා. ඔබට හුඟා සිල්වන්ත වෙලා ඉන්න කියලා කියනවා නම් ඒත් ඔබ හිතන කල්‍යාණ මිත්‍රයෙක් කියලා. මේ බොහෝ අය පිනතුනේ කල්‍යාණ මිත්‍රයන් තමයි. නමුත් හැම කල්‍යාණ මිත්‍රයා කියන්නේ ඍජුවම චතුරාර්ය සත්‍ය දේශනා කරන කෙනා. එයා ඔබත් එක්ක හිනා වුණත් එකයි, හිනා නොවුණත් එකයි. ඔබ ගැන ಗುಣකතන කිව්වත් එකයි, ඔබට බැන්නත් එකයි. ප්‍රධානතම නිර්ණායකය තමයි චතුරාර්ය සත්‍ය ඉතාම නිවැරදිව පැහැදිලි කරන කෙනා තමයි, නැත්තම් දුක දුකේ නිදහස් වීමක් දේශනා කරන කෙනා තමයි සැබෑ කල්‍යාණ මිත්‍රයා වෙන්නේ. අපි බොහෝ විට මෙතෙන්ට එන ගතිය අඩුයි. අපි කෙනෙක්ගේ හොඳ නරක බලන්නේ ඒ අපිත් එක්ක කොච්චර සුහඳව කතා කරනවද නැද්ද කියන කාරණේ මත. අපිට කොයි විදියට භෞතික වශයෙන් උදව් කරනවද කියන කාරණේ මතයි අපි බොහෝ වෙන කෙනෙකුට සමීප වෙන්නේ. ඒකත් හොඳ දෙයක්. නමුත් වෙනතුනේ ඒක නෙවෙයි අවසාන නිර්ණායකය බවට පත් වෙන්නේ. අවසාන නිර්ණායකය වෙන්නේ ඉතාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය කොයි තරම් දුරට පැහැදිලි කරනවද කියන කාරණේ මත. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි සැබවින්ම දක්ෂ වෙන්නට ඕන. එතකොට එකපාරකින් කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. හිටියට විතරක් මදි. ඒ කල්යාණ මිත්‍රයන් ඉතින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ශ්‍රවණය කරාට විතරක් මදි. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධහ කියලා කාරණා ටිකක් තියෙනවා. හොඳට අහන්නට ඕන. සුතා දතා හොඳට දරා ගන්නට ඕන. වචසා පරිචිතා වචනේ ප්‍රගුණ කරන්නත් ඕන. මනසානුපෙක්ඛිතා නිතරම නුවණින් මෙනෙහි කරන්නට ඕන. දිට්ඨියා සුප්පටි විද්ධහ තමන්ගේ දැක්ම විෂන් එක සම්මා දිට්ඨිය ඍජු කරගන්නට ඕන. මෙන්න මේ ඇති කරගන්නා වූ ධර්ම ශ්‍රවණයෙන් හටගන්නා වූ සම්මා දිට්ඨිය දිනු කරන ඒ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කාරණා පහක් දක්වනවා. සම්මා දිට්ඨිය අපේ ජීවිත ගමන් මගෙහි ආධ්‍යාත්මික ගමන් මගෙහි ප්‍රධානතම සාධකය වෙනවා. අන්නේ සාධකයේ දිනු කරගන්න ඊට උපකාරවත් වෙන කරුණු පහක් දක්වනවා. ඒ මොනවද? සුතානුග්ගහිතාය සෘතවත් භාවයෙන් නිතර නිතර ධර්මයේ ඇසීමෙන් ඒකට උපකාරවත් බව ලබන්නට ඕන. ඒ වාගේම සාකච්ඡානුග්ගහිතාය නිතර ධර්ම කරුණු සාකච්ඡා කිරීමෙන් ඒකට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සීලානුග්ගහිතාය සිල්වන්ත භාවයෙන් ඒකට අනුග්‍රහ ලබන්නට ඕන. ඒ සම්මාදිටි ලැබෙන්න කායික වාචික සංවරය ඇති කර ගන්නට ඕන. නිතර තමන් අසංවරව නම් ඉන්නේ ඒ ලැබෙන ධර්මයේ පින්නතුනේ අපේ ජීවිතවලට අවශෝෂණය වෙන්නේ ඇබ්සෝබ් වෙන්නේ. මොකද අපේ චර්යාවල තියෙන අඩුපාඩු කන් නිසා අපේ කයින් කරන වැරදි වචනෙන් සිදුවෙච්ච වැරදි හිත ඉන්නකොට ධර්ම කරුණක් මෙනෙහි කරන්න වෙන්නේ. සිදුවෙච්ච අතපසු වීමක් නැත්නම් අනිත් කෙනෙකුට බැනපු කාරණයක් මතක් කර කර ඉන්නකොට ධර්මයක් වඩන තරම් කාලයක් නැහැ. අරගම සංස්කාර වෙමින් තියෙන. ඊළඟට පින්නතුනේ සමතානුග්‍රහිතාය සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. මේ ඇති කරගන්න සම්මා දිට්ඨිය පෝෂණය කරගන්නට හිත ටිකෙන් ටික සමාධිමත් කරගන්නට ඕන. හිත තැම්පත් කරගන්නටත් ඕන. සමත අරමුණක හිත නිතර නිතර දියුණු කරගන්නට ඕන. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? හැමදාම ප්‍රශ්න අහන එකමයි කරන්නේ. කවදාවත් මේ ප්‍රශ්නය निराකරණය වෙන්නේ නැහැ. හරියට හොද හොද මඩේ දානවා වගේ. ඇයි පින්නතුනි? අර පංච නීවරණ වැඩි යගේ කාමච්ඡන්දය ව්‍යාපාදී ආදී මේ නීවරණ වැඩි වෙන්න වැඩි වෙන්න අහම අහන දහම ජීවිතය තුළට ඇතුළු වෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්න. පින්නතුනි ප්‍රශ්න සම්පූර්ණයෙන්ම निराකරණය වෙන්නේ අපට සෝතාපන්න වෙනකොට. නමුත් ඊට කලින් තියෙන ප්‍රශ්න සමුදායක් निराකරණය වෙනවා මේ සමතෙන් හිත දිනු කිරීමත් එක්ක. නීවරණ යටපත් කිරීමත් එක්ක. ඒ නිසා නිතර නිතර තමන්ගේ හිතට ප්‍රශ්න නැගෙනවා නම් එක කාරණයක් තමයි නීවරණ බහුලයි කියන කාරණය. අනේ නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ කමඨහනක් පාවිච්චි කරමින් දිනෙන් දින හිත එක අරමුණක තියෙන කාලය වැඩි කරගන්නට ඕන. මෙන්න මේත් එක තමන් අහපු ධර්ම කරුණු වල ආනිසංස තමන්ටම පේන ගන්නවා. එන්න එන්න ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙනවා. අර තමන්ට නොවිස්සින් දෙච්ච කරුණු රසක් විසඳෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අර නීවරණ තුනී වෙලා අහන බණේදී තමන්ට වැටහෙන කාරණා ඊටාම ප්‍රකටයි. ඊටාම ලස්සන්ට මේ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි වෙනවා. ඇයි ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හිත අරමුණෙන් අරමුණට යන්නේ නැහැ? එකම අරමුණක සිත සමාධිමත් කරගෙන ඉන්නවා. ඊළඟට විපස්සනානුග්‍රහිතාය විපස්සනාවෙන් විදර්ශනාවෙන් මේ සම්මා දිට්ඨියට උපකාරවත් බව සපයා ගන්නට ඕන. නිතර අනිත්‍යතාවය මෙනෙහි කිරීමෙන්. එතකොට මෙතනින් පේනවා එක හතකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුතමේ ඥාන වශයෙන් සම්මා දිට්ඨිය වැඩෙනවා. අනිත් අතින් ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සම්මා දිට්ඨිය තවදුරටත් දියුණු වෙනවා. අන්නේ සම්මා දිට්ඨිය සාර්ථක කරගන්න කරුණු පහක් තියෙනවා. මොනවද ඒ කරුණු පහ? නිතර ධර්ම ශ්‍රවණය කිරීම, ශ්‍රුතවන්ත භාවය, ධර්ම සාකච්ඡාව, සීලවන්ත භාවය, සමතය, විපස්සනාව. ශ්‍රුතවන්ත භාවය දැන් මේ කරුණු පහවත් මතක නැහැ. හා ඉතින් ඊට වඩා ගැඹුරව කියන්නේ කොහොමද? කාරණා පහකින් සම්මා දිට්ඨියට උපකාරවත් බව ලබන්නට ඕන. ශ්‍රොතවන්ත භාවයෙන්, සාකච්ඡාවෙන්, සීලයෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන්, විපස්සනාවෙන්. මේ ඉතාම සරල කාරණා. ගැඹුරු කාරණා නෙවෙයි මේවා. මේ වගේ කාරණාමය වශයෙන් කියන කරුණක්වත් ඒ වෙලාවට හරි මතක තියාගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි, මෙන්න මේ කරුණ වලින් ඉදිරියට යන්න යන්න අපට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය වැඩි වෙනවා. ඒ අතර පින්නතුනි, මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් විමුක්ත ආයතනයක් මේක. හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් මේක. හරියට තමන් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්ම ශ්‍රවණිය සලකන්නේ විමුක්ත ආයතනයක් කියලා කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් මේක. අපි බොහෝ විට හිතන් ඉන්නේ ධර්ම ශ්‍රවණය කරලා ගිහලා ඉවර වෙලා පුහුණු කරන්න කියලා, ප්‍රැක්ටිස් කරන්න කියලා. එහෙමත් කරන විදිහක් තියෙනවා. නමුත් වෙනුත්තනේ ධර්ම ශ්‍රවණයම ප්‍රැක්ටිස් එකක් මේක. බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම අවබෝධය කරලා තියෙන්නේ, මාර්ගඵල ලබාගෙන තියෙන්නේ, ඇස් දෙක පියාගෙන භාවනා කර දෙන වේ වෙනුතුනි. ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන්නේ. මේක හොඳට මතක තියාගන්න. තමා මේ ඇසෙන කාරණා ඉතාම අනුපිළිවෙලින් මනවින් අට්ඨේකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති කියපු විදිහට හොඳට නුවණින් මෙනෙහි කළා, සිහියෙන් නුවණින් හිටියොත් තමයි මේ විමුක්ත ආයතනය බවට පත් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට ධර්ම ශ්‍රවණය ලැබෙනවා, යෝනිසෝ මනසකාරය දිනු කරගන්නවා, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. අන්න ඒත් එක්ක ඇතිවන මේ සම්මාදිට්ඨිය නිසා මොකද වෙන්නේ? අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ සම්මාදිට්ඨියට සාපේක්ෂව අනිත් කරුණ ටික, සම්මා සංකප්ප, සම්මා වාචාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණ ටික සම්පූර්ණ වෙනවා. මෙන්න මේකයි කෙටියෙන් ගත්තොත් ධර්ම මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය සමගම අපි තවදුරටත් ඉදිරියට යන්නට උත්සාහ කරමු. අද අපේ ප්‍රධාන තේමාව චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ කරුණු හතර පිළිබඳව. මේ කරුණු හතර ලෝක ව්‍යවහාරයේ විස්තර කරන කාරණේකුත් තියෙනවා. ඒක ලෝක ව්‍යවහාරයේ ඉක්මවල ගිහිපෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පටිසෝතගාමී ධමයක් විදියට උඩුගම් බලා යන විග්‍රහයකුත් තියෙනවා. මෙන්න මේ දෙකම තේරුම් ගත්තොත් තමයි අපේ දක්ෂයන් බවට පත් වෙන්නේ. සාමාන්‍ය ලෝකේ විවහාර වන සත්‍ය හතරකුත් තියෙනවා. ආර්යයන් වහන්සේලා දේශනා කරන ආර්ය සත්‍ය හතරකුත් තියෙනවා. මෙන්න මේ දෙකම අපි පින්තුනි මනවින් තේරුම් ගන්නට ඕන. එතකොට මේ හතර මොකද්ද? පළවෙනි කාරණය තමයි දුක්ඛ සත්‍ය කියන කාරණය. ඊළඟට සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් මෙතෙන්දී පින්තුනි සත්‍ය කෙරෙහි කියනකොට දුක්ඛ කියන වචනේ තිබුණට සැබවින්ම දුක් විඳින නිසා නෙවෙයි මේකට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අපිට බොහෝ වෙලෙ දුක්ඛ කියන වචනේ අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනකොට අපි සැපරින් ආදී පදයක් පාවිච්චි කළාට පින්තුනි සැබවින්ම මේ වචනේට වෙනත් භාෂාවකින් කියන වචනයක් නැහැ. සමහර භාෂාවල තියෙන වචන වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න බෑ පින්තුනි. ආසන්න වශයෙන් වචනයක් කියනවා කිව්වට ඒක නියම ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවෙයි. බුදුදහම මේ වගේ වචන ගානක් තියෙනවා. සංඛාර කියන වචනේ, නිබ්බාන කියන වචනේ. ඔව් මේ වගේ වචන ගානක් තියෙනවා. සම්පූර්ණ විග්‍රහයක් අපට තනි වචනකින් දෙන්න බෑ. එතකොට පින්නතුනි මෙන්න මේ හතර දේශනා කරන්න තමයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ඉඳන් උන්වහන්සේගේ සමස්ත දේශනාවලම හරය තමයි චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මොකද්ද? ඔව් ධම්මචක්කපවත්තන සූත්‍රය. ලෝකෙට හාහා පුරා ගියා ධර්ම දේශනා කරන්න ආරම්භ කළ බුදුහාඳුරු මුලින්ම දේශනා කළේ මෙන්න මේ චතුරාර්ය සත්‍යය. එතෙන් පටන් භාගතුන් වහන්සේ ජීවත් වෙච්ච වසර 45 තුල දේශනා කරපු සමස්ත දේශනාවල සාරාංශය තමයි චතුරාර්ය සත්‍යය. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. මම ලෝකෙට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මොනවද ඒ? දුකත් දුක නිදහසීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද කියන එක පෙන්වලා දීලා. අවිද්‍යාපක්ඛ සංඛාරා කියන මේ පටිච්චසමුප්පාද සර්කල් එකේ කොහොමද යන්නේ කියන එක විග්‍රහ කළා. ඊළඟට අවිද්‍යාවත් වේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ සර්කල් එකේ නිදහස් වෙන මාවතයි දේශනා කරන්නේ. කෙටියෙන් කියනවා නම් දුකත් දුකේ නිරෝධයත් ඒකම තමයි තවදුරටත් කියනකොට අපි මේ හතරක් විදිහට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒකම තමයි ත්‍රිපරිවට්ට ද්වාදශ ආකාරය කියලා දොළොස් ආකාරයකට විස්තර කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා අපි දුක් විඳිනවා නම් ඒ දුක් විඳින හේතුව මොකද්ද? දුක් විඳින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙන තරමට බාහිර රූපය තුළ අපේ හිත බැසගෙන ඒ රූපයේ තියෙන වෙනස්කම් නිසා දුක් විඳින සිද්ධ වෙනවා. අන්නේ බාහිර රූපය නැත්තම් අභ්‍යන්තර සංස්කාර විඥාන නැත්තම් නාමයන්තය මෙන්න මේ නාම රූප දෙකෙන් නිදහස් වෙච්ච පමණට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණේ. එකහතකින් අපි ඇසට රූපයක් දකිනකොට ස්කන්ධ පංචකය රැස් කිරීමට යනවා. ඒකට කියන ආචේගාමි කියලා. එහැට දැකපු රූපය තවදුරටත් තියෙනවා කියන හැඟීමෙන් ඒක රැස් කරන්න යනවා. ඒක ස්පර්ශ සමුදයන්තය. නිරුද්ධ වෙච්ච රූපය දිගින් දිගටම තියෙනවා කියන හැඟීම. ඒක ස්කන්ධ පංචකය රැස් කිරීම. ඒකෙන් අස්කිරීම ඒකට කියනවා අපචේගාමී කියලා. ස්කන්ධ පංචකය බිමින් තිබීම ඒකෙන් නිදහස් වීම නිරෝධයන්තය. ස්පර්ශ නිරෝධයන්තය. ඒකෙදි වන්නේ හටගත් ස්කන්ධ පංචකය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක් තමා සිතන වෙලාවේ විතරයි ඒක හටගන්නේ. ඒක හැම මොහොතෙම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින එක. මෙන්න මේ අන්ත දෙක තමයි පින්නතුනේ අපේ මනවීම තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ විග්‍රහයේදී මේ චතුරාර්ය සත්‍ය අංග ටික ඊටාම මනින් අපි තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට බොහෝ දෙනා පැවිදි වෙන්න ආවේ. යම්කිසි කෙනෙක් මේ ශාසනයට පැවිදි වෙන කුල පුත්‍රයෙක් ආවනම් එන්නෙම මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නමයි. යම්කිසි කුල පුත්‍රයෙක් දුක නිදහස් වුණා නම් නිදහස් වුණේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගෙනමයි කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි මේක තේරුම් ගත්තු කෙනා ඒ කෙනාගේ ළඟම ඥාතිවරයෙක් කියනවා නම් ඊටාම ආදරය කරන කෙනෙක් කියනවා නම් ඒ කෙනාටත් මේ දේ දෙන්න කියලා. ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබේ දරුවෙක් හරි ඥාතිවරයෙක් හරි ඔබ මොනවද දෙන්නේ කෙනාට? ඔබ එක කෑමක් දෙනවා. දරුවෙක් නම් ඔබ හම්බ කරපු සල්ලිට කිතුරු කළ දෙනවා. ඊටමක් අරන් දෙනවා. ගියක් අරන් දෙනවනේ. අධ්‍යාපනය ලබා දෙන මේ ටිකනේ කරන්නේ. පින්තුණේ දෙයක් කරන්න ඕන අපි. නමුත් ඔබ ඇත්තටම ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබට චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් හරි තේරුණා නම් මෙන්න මේකයි පැහැදිලි කළ දෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය කියන එක හරියට මල් සහිත උයනක් වගේ. අන්නේ මල් සහිත උයනට හැම පැත්තෙන්ම මී මැස්සෝ ඇවිල්ලා ඒ මල් උයනේහි මල් රොන් රැගෙන යනවා වගේ සිව් දෙසින් එන කුල පුත්‍රයන් මේ ශාසනයට මල් වලට ඇවිල්ලා ඒ මල් විලේ තියෙන මේ චතුරාර්ය සත්‍ය නැමැති මේ පැණි තමයි අරගන්නේ. අන්න ඒ මේ පැණි වල රසය අපි බලමු. පින්නතුනි දුක් සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. දුක් සත්‍ය කියන වචනේ ඇසෙනකොටම අපට ඇසෙන්නේ තේරෙන්නේ අර ධම්මචක්ක සූත්‍රයේ මුලින් විස්තර කරන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම්පි චන්නලපති සම්පි දුක්ඛං යাদি විග්‍රහයි. ඉපදීම දුකයි, ලැඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය, කැමති දේ නොලැබීම මෙන්න මේ දේ තමයි අපට මුලින්ම මතක් වෙන්නේ. මේකත් දුක සත්‍යයට විස්තර කළ තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුටත් ලෝකේ තේරුම් ගන්න පුළුවන්. ඒක දුක සත්‍යකුත් වෙනවා, ඒක දුකකුත් වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ දුක කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඒකට බුදුදහමට එන්න ඕන වෙන්නේ නැහැ කෙනෙකුට. ලෙඩවීම දුකයි, මහලවීම දුකයි, මරණීය දුකයි කියන එක සාමාන්‍ය කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා තවත් ගැඹුරකට යනවා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක කියලා විග්‍රහය. මේ ඇහැට පේන රූපයෙන් අපට දුක එන නම් ඊට යටින් ඒ දේ යටින් අල්ලගත්තු උපාදානස්කන්ධ පංචකයක් තියෙනවා. අන්න ඒ සඳහා තමන්ගේ හිතේ තියෙන නන්දි රාගය ඒ පංච උපාදානස්කන්ධය තමයි මේට ආසන්නතම හේතු විදිහට දක්වන්නේ. හැබැයි පේනතුනේ ඊටත් වඩා ගැඹුරට ගියම විග්‍රහයක් තියෙනවා දුක සත්‍ය විග්‍රහ කරන. බුදුහාමුදුර දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක සත්‍යං කියලා විග්‍රහයක්. කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා විග්‍රහ කරනවා. පින්නතුනේ මෙන්න මෙතන තමයි අපි බොහෝ ධර්ම දේශනාවදී පැහැදිලි කරන්නේ. මෙතනම තමයි තේරුම් ගත යුතු ස්ථානය. එනිසා ඔබට හැෙන බොහෝ ධර්ම දේශනාවලදී මේ කාරණේ නැවත නැවතත් අහන්න ලැබෙනවා. කායික දුකයි චේතසික දුකත් හැර නැත්තම් කායික විඳින හෝ මානසික විඳින මේ කියන දෙකටම අයිති නැති යම්කිසි දෙයක් තියෙනවා. අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් පිනොතුනි අපි ඇසට රූපයන් දකිනකොට මුලින්ම 15 වෙනි ස්කන්ධ පංචකය. ඇස රූපය ඊළඟට චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජ වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී වශයෙන් මේ මුලින්ම හටගන්නයි විපාක මට්ටමේ තියෙන කුසලයක්වත් අකුසලයක්වත් නොවන ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවට කියන දුක සත්‍ය කියලා. මෙන්න මේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. එතකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර ශාස්ත්‍රවරු කිව්වේ මෙන්න මේක බැහැර කරන්න කියලා. ඒ නිසායි සමහර අය ඉගැන්නුවේ ඇහැට පේන රූපේන දුකෙන්නේ ඒ නිසා රූප නොබල ඉන්න, කනට එන ශබ්දේනුයි දුකෙන්නේ ශබ්ද නොසයින්න කියලා. බුදුහාමුදුරෙන්දී ප්‍රශ්න කළා ඉන්ද්‍රිය බාන සූත්‍රයේ පාරසරිය බ්‍රාහ්මණයගේ ශිෂ්‍යයාගෙන් උත්තර මානකයෙන් ඇහුවා. ඇස් දෙක වසාගෙන සිටීම, කන් දෙක වසාගෙන සිටීම දුකෙන් නිදහස් වීම නම් උපතින්ම අන්ධයන් බිහිරන් දුකෙන් නිදහස් වෙන්න ඕන නේද කියලා. ඔහුට උත්තර දී ගන්න බැරුව ගියා. ඔහු කියන්නේ දුක සත්‍ය දුරු කරන්න කියලා මේ. අර විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා මේ කියන්නේ. බුදුදහමෙන් පින්නතුනේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා නැහැ. දුක සත්‍ය ප්‍රහීණ කරන්නවත්, දුක සත්‍ය සාක්ෂාත් කරන්නවත්, දුක සත්‍ය වඩනවත් කියලා නැහැ. දුක සත්‍යම් පරිඤ්ඤයම්. දුක සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. කායික දුකයි චේතසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා, ඒකට දුක්ඛ සත්‍යයක් කියනවා කියලා. දැන් අදාප විඳින දුකක් තියෙනවා නම් ලෙඩවීමෙන්, මහලුවීමෙන්, මරණයෙන්, ප්‍රිය විප්‍රයෝගෙන් මේ වගේ දේවල් වලින් අදාප විඳින දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට ඒකට දුක කියලා කියනවා. ඒ වගේම ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒ දුක හටගත්තේ අර මුලින් තියෙන විපාක මට්ටමේ නැත්තම් කුසලයක්වත් අකුසලයක් නොවන පිරිසිදු මට්ටමේ ස්කන්ධ පංචකය පාදක කරගෙනයි මේ අද අපි විඳින දුක් ටික හටගත්තේ. ඒ නිසා ඒකට දුක කියලා කියනවා, දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි මේ දුක දැක්කට විතරක් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දුක්ඛෝපනිය සහ සද්ධා කියලා කාරණයක් බුදුදහම විස්තර කරනවා. ඒ කියන්නේ පින්නතුනි මේ දුක දැනගත්තට නෙවෙයි අර දුක්ඛ සත්‍ය දැනගත්තොත් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. දුක දැනගත්තොත් ශ්‍රද්ධාව හට ගන්නව නම් දුකින්න ඕනම කෙනෙක් ශ්‍රද්ධාවට පත් වෙන්නට ඕන. දුක් විඳට ශ්‍රද්ධාව හට ගන්න නැහැ පින්නතුනි. දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් තමයි ශ්‍රද්ධාව හට ගන්න. එතකොට ඇස රූපේ චක්කු විඥානයේ කියන අවස්ථා කීපයක් තියෙනවා. මෙන්න මෙතෙන්දී ඉතාම පැහැදිලිව निराකරණය කර ගන්න ඕන අවස්ථාවක් තියෙනවා. හොඳ අවධානයෙන් ඉන්න මේ කාරණා ටික ගැන. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස පිරිසිඳ දැනගන්න කියලා. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා ඇස ගිනිගත්තු දෙයක් කියලා, චක්කුං ආදිත්තං කියලා. මේ දෙපළේ කියන ඇස පිරිසිඳුන අවස්ථා දෙකක්. එක තැනක දේශනා කරනවා ඇස පිරිසිඳ දැනගන්න කියලා. එක තැනක කියනවා ඇස ගිනිගත්තු දෙයක් ඇස ප්‍රහීණ කරන්න කියලා. මොකද්ද වෙනස මේ දෙකේ? අර මුලින් පිරිසිදු දැනගන්න කියන්නේ විපාක මට්ටමේ තියෙන ඇස. දුකක්වත් සැපක්වත් නොවන විපාක මට්ටමේ, කුසලයක්වත් අකුසලයක්වත් නොවන මුල් ඇස තමයි පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. ඊළඟට තවත් ඇසක් දුරු කරන්න කියලා තියෙනවා. ඒක ගිනිගෙන තියෙන දෙයක් කියලා දේශනා කරනවා. ඒ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අර නිරුද්ධ වෙච්ච ඇස තියෙන දෙයක් හැටියට අවිද්‍යාවෙන් ගත්ත ඇසයි මේ දුරු කරන්න කියලා කියන්නේ, ගිනිගෙන තියනවා කියලා කියන්නේ. විපාක මට්ටමේ ඇස නෙවෙයි ගිනිගෙන තියනවා කියලා කියන්නේ. චක්කු විඥානේ ගිනිගෙන තියනවා කියලා කියනවා නම් ඒ කියන්නේ අර විපාක මට්ටමේ චක්කු විඥානේ නෙවෙයි, ඒ චක්කු විඥානේ නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් ඇති දෙයක් විදියට ඔසවලා තබන විඥානයයි මේ ගිනිගෙන තියෙන දෙයක් දුරු කරන්න කියලා මේ දේශනා කරන්නේ. බලන්න පින්තුනි, එකම වචනයට එක එක තැන්වල ඩෙෆිනිෂන් වෙනස්. මෙන්න මේ ටික निराකරණය කරගන්න තමයි අප ධර්ම ශ්‍රවණය කරන්න ඕන. එක තැනක විඥානය කියනවා පිරිසිදු දැනගන්න කියලා. එක තැනක විඥානය කියනවා ඒක මායාවක් වගේ, ඒක දුරු කරන්න, ඒක ගිනිගෙන තියෙන දෙයක් කියලා. එතකොට මේ කහපු ගමන් හරියට දන්නේ නැති කෙනා හිතන්නේ හිතන එක වැරදි දෙයක්, හිතෙන හිතන කොටයි ඔක්කොම වෙන්නේ, කිසිම දෙයක් නොසිතා ඉන්නේ කියලා. හැබැයි නොසිතා ඉන්නේ කොහොම හිතනවා? ඔහුට ඒක නොසිතා ඉන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා බුදුහාම ඉදිරිපිට, යම් යම් සිතඟේ සිතවිලි එනවනම් ඒ එන සිතවිලි දුරු කරන්නයි මම කියන්නේ කියලා. මනෝ නිවාරේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නෑ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි විදියකට සිතනවනම් අකුසල් නම් ඇති වෙන්නේ, අවිද්‍යා පාදකව රාග ද්වේෂ නම් ඇති වෙන්නේ, අන්න ඒ සිතන විදියයි දුරු කරන්න ඕන කියලා. කුසලයක් විදියට සම්මාදිට්ඨියෙන් අවිද්‍යාව දුරු වෙන විදියට හිතන ක්‍රමයක් තියෙනවා නම් ඒක වඩන්න කියලා දේශනා කරනවා. ඒක හිතන්න එපා කියලා නෑ. එතකොට අපි තේරුම් ගන්නට ඕන, අපි හිතනවා නම් හිතන්න ඕන මොකද්ද, නොසිතා ඉනවා නම් නොසිතා ඉන්න ඕන මොකද්ද, පිරිසිදු දැනගනවා නම් පිරිසිදු දැනගන්න තියෙන මොකද්ද, දුරු කරනවා නම් නැත්නම් ගිනිගෙන තියන් හැටියට දේශනා කළ තියෙනවා නම් ඒ දෙක මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. එතකොට දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර විපාක මට්ටමේ ඇසට රූපයක් දකිනකොට මුලින් හටගන්න ස්කන්ධ පංචකය. එක ආයතනයකින් එක විට එක ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඇසට රූපයක් දකිනකොට ඇස, රූපය, ඊළඟට චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන කියලා ස්කන්ධ පංචකයක් හටගෙන ඒක නිරුද්ධ වෙලා විපාක මනෝ විඥානේ හටගෙන ඒකත් නිරුද්ධ වෙලා විපාක මනෝ විඥාන ධාතුවක් හටගන්නවා. මේකේ විපාක මට්ටම ස්කන්ධ පංචකය. කනට ශබ්දයක් ඇහුණා නම් කන නැත්තම් සෝතය, සද්දය, සෝත විඥානය, සෝත සම්පජදා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතනා කියන ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. නාසයට ගඳ සුවඳක් ආව නම් නාසය නැත්තම් ගහණය, ගන්ධය, ගහන විඥානය, ගහන සංපස්සජා වේදනා, ගන්ධ සංඥා, ගන්ධ සංචේතනා කියලා ඒ පහ කඩගෙන නිරුද්ධ වෙනවා. දිවට රසයක් දැනෙන වෙලාවේදී දිව රසය ජීවහා විඥානය ජීවහා සංපස්සජා වේදනා රස සංඥා රස සංජේතනා කියන ස්කන්ධ පංචකය හඩගෙන නිරුද්ධ වෙනවා. කයට පහසක් ලැබෙනකොට කය ස්පර්ශේ නැත්තම් පොට්ටබ්බේ ඊළඟ කය සංපස්සජා වේදනා පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ සංජේතනා කියන ස්කන්ධ පංචකය හඩගෙන නිරුද්ධ වෙනවා. හිතට අරමුණක් එනකොට මනස ධර්මාලම්බණය මනෝවිඥානය මනෝ සංපස්සජා වේදනා ධම්ම සංඥා ධම්ම සංචේතනා කියන ස්කන්ධ පංචකය කඩන්නේ නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි හටගන්න මුල් ස්කන්ධ පංචකයට දේශනා කරන්නේ. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, මේක දුර්කල යුතු දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං, දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. මේකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. දුක්ඛ සත්‍ය කියන එක පිරිසුදු දෙයක්. ඒක ස්කන්ධ පංචකය. නමුත් ඒ ස්කන්ධ පංචකය සාසවා උපාදානිය කියන විදිහට ගත්තොතින් තමයි ඔන්න තමන්ට කෙලස් ටික හටගන්නේ. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. අපි දෑතින් වැළඳ ගන්නවා. ඒ දෑත නිකන් පිරිසිදු දෑතක් නෙවෙයි. ඒ දෑත කරුණ දෙකින් අපිරිසිදු වෙලා. මොකද්ද? සාසවා උපාදානිය. ඒ ආශ්‍රවයන්ට හිතයි, උපාදාන වලට හිතයි. අන්න ඒ හිත වූ දෙයින් තමයි මේ තමන් ගන්නෙ. එතකොට ඒක හරියට බෝතලයක් තියෙනවා. සාමාන්‍ය නිකම් බෝතලයකුත් තියෙනවා, සීනි බෝතලයකුත් තියෙනවා. මේ දෙකම ඇත්තටම බෝතල්. මේ දෙකම හැදලා තියෙන වෙනත් දෙයකින්, සීනි වලින් නෙවෙයි හැදලා තියෙන්නේ. සීනි දාන්න භාජනයක් තියෙනවා නම් අපි ඒකට කියනවා සීනි බෝතලය කියලා. ඒක සීනි වලින් හැදෙකේ හින්ද නෙවෙයි. ඒක සීනි දාන්න හිතවත් නිසා, ඒක ඇසුරු කරන්න ඉන්න නිසා ඒකට සීනි බෝතලය කියලා කියනවා. අන්න ඒ වගේ අපේ දෑතත් හරියට සාසවා උපාදානිය කියන දෑතින් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක අවිද්‍යාවෙන් ගන්නවා. ගත්ත ගමන් අර අතේ තියෙන සීනි ටික ගෑවෙනවා. පින්නතුනේ අපේ ළඟදී අවිද්‍යාව තියෙන පමණට ශ්‍රුතමයයන් අසහා දැනගෙන තිබුණත් එහෙම වත් අපි අසීහින් නම් ඉන්නේ. අපි මේක වැළඳගන්නේ මේ විදියට. මෙන්න මේකෙන් තමයි දුක හටගන්නේ. අන්න එහෙම අපි දෙයක් ගත්තොත් මොකද වෙන්නේ? අපි ඇහැට පේන රූපේ මේ මොහොතේ බාහිර තියෙන දෙයක් විදියට ගන්නවා. ගත්තු ගමන් ගත්තේ රූපේ විතරක් නෙවෙයි. ඒ අවිද්‍යාව නැමැති අංගයත් එක ගත්තොතින් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. මේ ටික වැල නොකෙඩි මේ දන් වැලක් එකයි මේ ගන්නෙ. ඒකේ අවසන් වෙන්නේ ජරා මරණවලින්. පින්නතුනේ මෙන්න මේක තමයි දුක සහ දුක සත්‍ය දෙක. එතකොට දුක සත්‍ය කියලා කියන්නේ අර මුලින් හටගන්න ස්කන්ධ පංචකය දුක කියන්නේ. ඒක වරදවා අවිද්‍යාසගතව ශාස්ත්‍ර විදියට උපාදාන විදියට ගත්තට පස්සේ රූපයේ පැත්තට නැඹුරුනාට පස්සේ රූපයේ සමුදයන්ට ඉඳගෙන ස්කන්ධ පංචකය ආශ්‍රයගාමි මට්ටම ඉඳගෙන රැස් කිරීම ඉඳගෙන අපි ගත්තොත් මොකද වෙන්නේ? මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ. මෙන්න මහා බරක් අරින් තියාගත්තා. අහවලා මට බැන්න, අහවලා අහවල දාසි මේ විදිහට හැසිරුණා, එහෙම හොඳද හැසිරෙන්න කිය කිය මේ ඔක්කොම ටික අපි සම්පූර්ණයෙන්ම මේ බරක් හරිය තියාගෙන ලස්සන වාහනයක යනවා අපි. මේකට තමයි සැපසේ දුක් විඳිනවා කියලා කියන්නේ. ඉතාම ඉහළ තාක්ෂණය පාවිච්චි කරමින් ඉතාම ඉහළ රටක ඉඳගෙන සැපසේ දුක් විඳිනවා අපි. පින්නතුනේ මෙන්න මේක බාරා දානං දුක්ඛං ලෝකේ. මේ බර ඇදගෙන යෑම දුකක්. බාර නික්කේ පනං සුඛං. ඒ බර බිමින් තිබීම තමයි සැපය කියලා කියන්නේ. ඊළඟට සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයක හට ගැනීම. සමුදය සත්‍ය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මේ දුකට හේතුව කියන කාරණේ. මෙතනත් පිනතුනේ කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා ඊටාම සියොම් ඊටාම අවධානයෙන් අහගෙන ඉන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අන්තිමේදී අහන්න. මේ කරුණ ටික අපි පැහැදිලි කරනවා මුලදී. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයකට හට ගැනීමට තියෙන හේතුව. ඒක අපායේ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, සුගතියේ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, රූපාවචර ලෝකෙ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, අරූපාවචර ලෝකෙ ඉපදෙන හේතුවක් වෙන්න පුළුවන්, සංසාර චක්‍රයේ ගමන් කිරීමට හේතුවක් වෙන්න පුළුවන්, දුකේ හට ගැනීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට සමුදය කියලා කියනවා. හැබැයි ඒ සමුදය නිසිසේම එහි ගැඹුරටම ගිහිල්ලා ඊටාම සත්‍යවාදී විදියට සම්පූර්ණම දුකේ ඇතිවීමට හේතුව ආර්යයන් වහන්සේලා අනාවරණය කරන දෙයට කියනවා සමුදය සත්‍ය කියලා. අන්නේ සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා අනන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දිනී සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ තැන්වල ඇවෙන ඇලෙන ඒ වගේම පුනර්භවයට හේතු වන නන්දි රාගය කියලා දෙයක් තියෙනවා. අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයට තියෙන ආසාව නැත්තම් අපේම අභ්‍යන්තරයේ තියෙන ස්කන්ධ පංචකයට තියෙන ආසාව තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය කෙනෙක් සමුදය සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ බාහිර දෙයක්. දරුවන්, ඉඩකඩම්, පුද්ගලයන් නැත්නම් වෙනත් කෙනෙක් මට බැනපු එක මෙන්න මේ දේ තමයි අපි දුක්ඛ සමුදය විදිහට හිතාගෙන ඉන්නේ. ඒව සමුදය තමයි ලෝකයේ කියන විදිහට සමුදය. නමුත් ඒකට සමුදය සත්‍ය කියලා බුදුදහමේ කියන්නේ. බුදුහාඳුරෝ දේශනා කරනවා සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යං කියලා. සමුදය සත්‍ය කියන දේ ඒකට සමුදය කියලා කියනවා, සමුදය සත්‍ය කියලා කියනවා. අර මුලින් කියපු කාරණයට වඩා වෙනස් කාරණයක් දැන් මෙතන යන්නේ. සමුදය සත්‍ය කියන විග්‍රහය තුළදී එක පුළුල් විග්‍රහයක්. ඒ සත්‍ය තුළට සාමාන්‍ය ලෝකයේ කියන සමුදයක් අයිති වෙනවා. ඇයි ඒකට හේතුව? මේ දුකට හේතුව ගැඹුරින්ම කියනකොට ඒ විග්‍රහය තුල අනිත් හේතු ටික ඔක්කොම ටිකක් දාන්න පුළුවන්. හැබැයි සමුදය කියන කාරණයට සමුදය සත්‍ය කියන කාරණේ දාන්න බෑ. සමුදය සත්‍ය කියන විග්‍රහයට සමුදය දාන්නත් පුළුවන්, සමුදය සත්‍ය දාන්නත් පුළුවන්. හැබැයි සමුදය කියන හේතුව කියන විග්‍රහයට සමුදය සත්‍ය දාන්න බෑ. දැන් අපි සරලව ගමු. යම් කෙනෙක් දුකට හේතුව බාහිර පේන රූපය කියන එක ඒක සමුදේ. බාහිර පේන දේ දුකට හේතු වෙයි කියලා කිව්වට බාහිර පේන රූප ටික අයින් කරයි කියලා දුක නිදහස් වෙන්න බෑ. අපට දුක් ටික එන්නේ බාහිරින්, ඒනේ සමම රූප ටික ඔක්කොම අයින් කරනවා, තියෙන බඩු මුඩු ටික ඔක්කොම දන් දෙනවා කියලා කිව්වට ඒක සමුදේ අයින් කිරීමක්. එයා හිතාගෙන ඉන්නේ බාහිර දේවල් ටිකේ දුකට හේතුව කියලා. එයා බාහිර තියෙන රූප ටික ඔක්කොම අයින් කළා. බාහිර බඩමුඩු ටික ඔක්කොම අනිත් පැයට ගෙනියන්න කියලා දන් දීලා. ඒකෙනාගේ ශරීරයත් එයාට පුළුවන් දන් දෙන්න ඕන නම් සතු වත්තකට ගිහිල්ලා සිංහයෙක් කෙන කූඩුවකට පනින්නත් පුළුවන්. ඔන්න රූපයක් දන් දුන්න කියලා. ශරීරයක් දන් දුන්න කියලා. හැබැයි එයා නැවත ඉපදෙනවා. ඇයි ඒකට හේතුව? එයා හිතුවේ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ බාහිර රූප ටික අයින් කිරීම කියලා. ඒක පින්නතුනේ සමුදය. ඒ සමුදයේ තියෙන ඇතුලේ ලින්ක් එකයි අපි බලන්නට ඕනේ. ලින්ක් එක තමයි මේ යායන් තණ්හා පෝනෝ භවික අනන්දි රාග සාගතා කියපු විදියට මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තරී ස්කන්ධ පංචකයේ තියෙන ආසාව අන්න ඒකයි සමුදය සත්‍ය කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන. මෙතන තමයි මේන ස්විච් එක තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක් කරන්නේ පොඩි පොඩි ඩිවයිසස් ටික ඕෆ් කරනවා. ෆ්‍රිජ් එක, අවන් එක, මයික්‍රෝවේව් එක, හීටරේ වෙන වෙනම ඕෆ් කර කර ඉන්න කට්ටිය ටික. නමුත් කරන්ට් එක තාම තියෙන මේන ස්විච් එකේ නේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එකම පෙන්වලා දෙන්න. මෙන්න මේ කරන්ට් එක එන එක තමයි මේ ඩිවයිසස් ක්‍රියාත්මක කරන්න හේතුව. වෙන වෙනම ඩිවයිසස් නිරෝධ කරන්න හරියන්නේ නැහැ. එතකොට මෙන්න මේ සමුදය සත්‍ය තුලට අනිත් සමුදය ටිකක් අයිති වෙනවා. එතකොට සමුදය සත්‍ය කියන එකේ මේන් ස්විච් එක වගේ අනිත් දේවල් ටික සත්‍යයන් ටික වගේ. එතකොට සමුදය තේරුම් ගත්තට විතරක් සමුදය සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. දුකට හේතුව දරුවා කියලා හරි, ගෙදර කියලා හරි, කාර්යාලේ තමන්ට බැනපු කෙනා හරි කියලා හිතුවට එයා සමුදය සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. සමුදය සත්‍ය කියන්නේ මොකක්ද? තමන්ගෙම මේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා, ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක පිළිබඳ අනවබෝධයෙන්, අවිද්‍යාවෙන් මෙහි සමුදය අන්තයට ගිහිල්ලා ඒක ඇති දෙයක් හැටියට ගන්න එකයි දුකට හේතුව. අන්න ඒ දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද අපි කරන්නට ඕන? ඒක පහතම්මා. ඒක ප්‍රහිණ කරන්නට ඕන. ඒක ප්‍රහිණ කරොතින් අර බාහිර බඩමුට අයින් කර කර ඉන්න ඕනේ. මේන ස්විච් එක ඕෆ් කරන්න පුළුවන් නම් අර වෙන වෙන ඩිවයිසස් ඕෆ් කර කර ඉන්න ඕනේ අපිට. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමුදය සත්‍යයට සමුදයක් අයිති වෙනවා. හැබැයි සමුදය එකක් දෙකක් නැති කරා කියලා විතරක් අනිත් ඒ වේනේ දුකේ මූලෙ නැති කරා වෙන්නේ නැහැ. තොර නැති කරනවා නම් අර මුල් අරටුවටම ගිහිල්ලා මුලම සිඳන්නට ඕන. මුල නොසිඳුවොත් මොකද වෙන්නේ? යථාපි මූලයේ අනුපද්ද වේ දැල්හේ කින්නෝ විරුක්කෝ පුනරේව රූපති. ඒවම්පි තන්න අනුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛ පුනප්පුනං කියලා. මුලක් සහිත මුදු මුලක් සහිත ගහක අතු කැපුවයි කියලා ගහ මැරෙන්නේ නැහැ. මුලන සිඳුව කල්ලේ යලි යලි පුනරේව රූහති. මේ දුක නැමැති මේ අතු ලියලන. අන්නේ අතු ලියලන එක නතර කරන්න මොකද වෙන්න ඕන? අර මුලින් මුදුන් මුලින් මුගලනට ඕන. අන්නේ මුදුන් මුලින් ඉගිලීම තමයි මේ දුක්ඛ සමුදය සත්‍යෙම උගලලා දාන එක. එතකොට ඊළඟට තමයි අපි ඊළඟ පියවර තමයි නිරෝධය සහ නිරෝධ සත්‍ය කියන දෙක. අර කලින් කියපු කාරණේටම සමගාමීව යනවා. එතකොට දුකට හේතුව අර නන්දි රාගයේ නම් ඒ දුකේ නිරෝධය මොකද්ද? යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. අන්න ඒ ස්කන්ධ පංචකය නැමැති මේ තෘෂ්ණාව ඉතුරු නැතුවම අයින් කළ දැමීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එතකොට බාහිර බඩමුට්ටු එකක් දෙකක් අයින් කිරීම නෙවෙයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය යම් හේතුවේ දුකට හේතුව මේ බාහිර බඩමුට්ටු කියලා. එයා මොකද කළේ? එහෙම හිතලා යම් හේතුවේ සමුදය කියනක බාහිර තියෙන දෙයක් ඒ අය ඥාති මිත්‍රාදෙන් ඉගෙන අයින් වුණා, දේපල වලින් අයින් වුණා, බඩමුට්ටු ටික අයින් කළා, අන්තිමට ඇඟේ තියෙන ඇඳුමත් අයින් කළා. යයි හිතුවේ බාහිර තියෙන දේවල් ටිකෙන් දුක් වෙන්නේ, ඒ ටික අයින් කරොත් දුක නිදහස් වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම මොකද්ද? බාහිර බඩමුට්ටු අයින් කරන දහමක් නෙවෙයි. හැබැයි දානය කියන කගේ කළා කියන එක සත්පුරුෂ දහමක් විදියට. අපේ හිතේ තියෙන දැඩි ලෝභකම අඩු කරන්න අපි පරිත්‍යාගයේ සීලය වෙනවා. ඒක තමන්ට කල්යාණ මිත්‍රයන් අතර සමීප වෙන්නට, හිතේ දැඩි ලෝභය අඩු කරගන්නට, සසරේදී භවභෝග සම්පත් ලබන්නට, ආයු වර්ණ සැප බල කියන මේ සම්පත් ලබන්නට ඒ පරිත්‍යාගයේ සීලයේ තමන්ට උපකාරයක් වෙනවා. හැබැයි එහෙම කොච්චර බඩමුට්ටු දුන්නත් තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන නම් පින්නතුනි මේ තමන්ගෙම ස්කන්ධ පංචකෙට දෙන ආසාව දුරු කරන්න ඕන. අන්නේක දුරුකරුවොත් එයාට බඩමුට්ටු තියාගෙනම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා රජතුමෙක් හැටියට ඉන්න ගමම තමයි දුකෙන් නිදහස් වුනේ. ඔහු මුලදී බණහල සෝවාන් වුණා, ඊට පස්සේ අනාගාමී වුණා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ ධර්ම දේශනා කළා. ඔහු රජමැදුර ඉඳගෙනමයි සියලු දුකෙන් නිදහස් වුනේ, රහත් භාවයට පත් වුනේ. අන්නේ නිසා පින්නතුනි, ඒකයි බුදුදහමේ දේශනා කරන්නේ. නතේ කාමා යಾನ චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් කියන්නේ මොනවද? තමන්ගේ අභ්‍යන්තරය ඇති වෙන නන්දි රාගය කියලා. සංකල්ප රාගය කියලා. ඒ නිසා අපි ඇත්තටම අයින් කරන්නට ඕන මේ ඇතුලේ අවිද්‍යා සාගතව හටගත්තු මේ තෘෂ්ණාව අයින් කරන්නට ඕන. අන්නේ තෘෂ්ණාව අයින් කරන මාර්ගය ළඟට දේශනා කරා. ඒ මාර්ගයේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. නෛක් මාර්ග දේශනා කළා තියෙනවා. සුගතියට යන මාවත තියෙනවා. බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය තියෙනවා. මේ වගේ නෛක් මාර්ග ලෝකේ තියෙනවා. ඒවට කියන්නේ මාර්ග කියලා. හැබැයි මාර්ග සත්‍ය කියලා සුවිශේෂ දෙයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කළා. ඒ මොකද්ද? ඒ තමයි අර නීවරණ මට්ටමෙන් කෙලස් අඩු කරන ක්‍රමයක් නෙවෙයි. සංයෝජන මට්ටමෙන්ම අනුසේ වශයෙන්ම ඉතුරු නැතුවම කෙලස් දුරු කරන මාර්ගයක් දේශනා කළා. අන්නේ මාර්ගය තමයි සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මාදිට්ඨියේ පෙරටුව යන අරසංග මාර්ගයක් දේශනා කළා. අපි පෙන්නුතුනේ මේ දුක සත්‍ය එකක් හරි තේරුම් ගත්තොත් අපි අනිත් තුනක් තේරුම් ගන්න වෙනවා. ගමම්පතිය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ඊටාම පැහැදිලිව දේශනා කරනවා. යම්කිසි කෙනෙක් එක සත්‍යය තේරුම් ගත්තොත් ඔහු අනිත් තුනක් තේරුම් ගන්න වෙනවා. යම් මේ දෙකක් තේරුම් ගත්ත නම් අනිත් දෙකක් තේරුම් ගන්න වෙනවා. ඒ නිසා හරියටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු කාරණේ අනුවම තේරුම් ගත්තොත් අපට අනිත් දෙකක් තේරුම් යනවා. දැන් බලන්න අපට සමුදය සත්‍ය තේරුම් ගත්ත ගමන්ම නිරෝධ සත්‍යය තේරුම් ගන්නේ අපට. දුකට හේතුව මේකයි කියලා කිව්වට පස්සේ එහෙනම් ඒක නැති කිරීම තමයි දුක නිරෝධය කියලා කියන්නේ. ඒතොර මේ දෙකටම මුල තමයි දුක සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ වගේ අනවන සම්බන්ධයක් තියෙනවා. අනිත් අතින් චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් පටිසම්පාදයත් මේ තුනත් එකට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනා ස්කන්ධ පංචකයත් තේරුම් ගන්නවා, පටිසම්පාදයත් තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය කියන්නේ කොහොමද? අර මුල් ස්කන්ධ පංචකය. බලන්න පංචස්කන්ධය. පංචස්කන්ධය තේරුම් ගන්න ඊට පස්සේ සමුදය සත්‍ය විදිහට පංච උපාදානස්කන්ධය. ඒ උපාදානස්කන්ධය ආසාව නැති කිරීම නිරෝධය. ඊට මාර්ගය චතුරාර්ය සත්‍යය. එතකොට මෙතෙන් ස්කන්ධ පංචකය මේ තේරුම් ගත්තේ. එතකොට සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? අවිඤ්ඤා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය අවිඤ්ඤාණං කියන පටිසම්පදිස්සය කලෙක. දුක නිරෝධය කියන්නේ මොකද්ද? අවිඤ්ඤායත් වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මොකද්ද මේ? පටිසම්පාදේ. එතකොට සමුදය සත්‍ය කියන්නේ පටිසම්පාදේ ඇති වෙන හැටි ඒසකලෙක යන විදිය. නිරෝධ සත්‍ය කියන්නේ ඒසකලෙක නිදහස් වෙන විදිය. එතකොට බලන්න පින්නොත්නේ ඔබට මේ තුන හරියට තේරෙනවා නම් ඒ මේ මොහොතේ තේරුම් ගිය කාරණාවත් ඇති වෙනුතුනි. ඒකයි පස්සේ මෙනෙහි නොකරත් කමන්නේ. මේ මොහොතේ හැරි ඔබට තේරෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය කරුණු හතර මේක. ඒකට පාදක වෙන්නේ මිස්කන්ධ පංචකය. ඒකේ හට ගැනීම නිරෝධය මේ පරිසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රියාවලිය. මෙන්න මේ තුන හැරි ඔබට තේරෙනවා නම් ඔබ හුඟක් වාසනාවන්තයි. මේක ඔබ තේරෙනවා නම් ඔබ නිකන් ඉන්නේ නැහැ. ඊළඟට ඔබ මේ මාවතේ පුළුවන් තරම් ඉක්මනින් අනුසහ කරනවා. ආරසිංහ මාර්ගය. ආරසිංහ මාර්ගය කියන්නේ මේ අට දැක්කම අපට ලොකු අමාරුයි මේ අට නැකෙන විදිය තමයි හිතෙන්නේ නේද? අයියෝ කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා සංකල්පය තියෙන්න ඕන, රැකියා ගන්නකොට සම්මා ආජීවය තියෙන්න ඕන, කතා කරනකොට කටපරිසම් කර ගන්න ඕන. ඉතින් මෙන්න හාමුදුරුවෝ සම්මා වාචාවත් තුන එකනම් කරන්න හරිම අමාරුයි. ඉතින් කොහොමද කැම කන වෙලාවට සම්මා වාචාව කරන්නේ? ඉතින් කොහොම කියලා හිතෙනවනේ අපිට නේ? පින්නතුනේ තමන්ට මෙන්න මේ දුක ගැන අවබෝධයක් ලැබුණා නම් සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තමන්ට විශ්වාසයක් ගෞරවයක් හටගත්තා නම් ඔහුට ආරණ්‍ය මාර්ගයේ පිළිපැදීම නෙවෙයි අමාරුව පින්නතුනි. ආරණ්‍ය මාර්ගයෙන් අයින් වීම අමාරුයි. මෙච්චර නිවෙන සැනසෙන මාර්ගයක් දේශනා කරද්දී ඒ මාර්ගයේ නොගිහිලා දුක් විඳිනවද, ඒ මාර්ගයේ ගමන් කළ දුකෙන් නිදහස් වෙනවාද කියන තීරණය තමගේ අතේ තියෙන්නේ. මෙච්චර මාර්ගයක් අනාවරණය කළා අපට දායාද කරපු මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ධර්ම පිළිපදින මේ අරසිංහ මාර්ගයේ අංගයක් කියන්නේ පින්තුනි, මේක the 8 steps of happiness කියලා. සතුට ලබන මාර්ගයේ පියවර 8ක් මේ. අනිත් කරන හැම දෙයක්ම පින්තුනි දුක් ලබන මාවතේ අංගයි අපි මේ ජීවිතේ කරන්නේ. එතකොට අන්නේ අපි ආපු සාම්ප්‍රදායික ගමන් මගට සමුදේලා එතෙන්ට තිත තියලා අපි මේ ආර්යයන් වහන්සේලගේ ගමන් මගේ උඩුගම් බලා මේ සතුට ලබන මාවතෙහි ඉහළ මාවත කලා උඩ දියවුල් පත් සොයාගෙන අපි උඩුගම් බලා පියවර නගනවා. ආරසිංහ මාර්ගයේ මේ සම්මා දිටිය ඇති වෙච්ච පමණට පිනුතුන අපි හිතන්නේ සම්මා සංකල්ප, නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප අපි හිතන්නේ. ඊට පස්සේ අපේ වචනේ පුදුම විදිය ඩිසිප්ලින් එකක් එනවා. අපිට නරක වචනයක් හිතලවත් කතා කරන්න බැරි මට්ටමට එනවා. තමන් ආරසිංහ මාර්ගයේ බැසගත්තට පස්සේ ආරම්භයේදීම තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් විසිවල රිසල්ට් එකක් තමයි තමන්ගේ භාෂාවේ ඩිසිප්ලින් එක කොච්චර තියෙනවද කියලා. අනිත් අයගේ චරිත සාධක තමන්ට ඕනේ නැහැ. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ධම්ම රිෆ්ලෙක්ෂන් එක තමයි දවසට භාවිත කරන වචන වලින් ඒ වචන ටික කොයිතරම් හරවත් දෙයක්ද තමන්ගේ කටින් පිට වෙන්නේ කියන එක. මේ ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන එක බුදුදහමේ විශේෂ අංගයක්. මේක තමයි කෙනෙක්ගේ ප්‍රඥාව එළියට විනිවිද යන ස්ථානය. කෙනෙක් කොයිතරම් දුරට ලස්සන වචන කතා කරත්, කෙනෙක් කොයිතරම් දුරට සංවර සීලව ගමන් කළත් විතරක් අපට කෙනෙක්ගේ දියුණුව බලන්න බෑ. කෙනෙක්ගේ දියුණුව බලන්නේ කොයිතරම් දුරට යා භාෂාව ප්‍රඥාව මුසුකොට සිල්වන්ත භාවයේ මුසුකොට ඔහු භාෂාව භාවිත කරනවාද කියන කාරණේ මත. සමකම්මන්ත ඔහු ප්‍රාණඝාතයේ සොරකම කාමමිත්‍යාචාරය කියන මේ තුන ඔහුගේ ජීවිතවලින් සපුරාවෙන් එනවා. සම්මා ආජීව ඔහු කරන සීලම රැකියා ඉතාම නිවැරදිව ධර්මානුකූලව කරන්නේ. පින්නතුනි මෙතෙන්ට එනවා නම් කෙනෙක් තමන්ගේ රැකියාව ඉතාම ධර්මිකව කරනවා. වැඩි දෙයක් තබා තමන් කරන රැකියා කරන ස්ථානයෙන් තමන් පෑනක් හාෆ්සීට් කොලයක් අද තමන් ගෙදර ගේන්නේ. තමන්ගේ ළඟ වැඩිපුර තියෙනවා කියලා කාර්යාලේ දාලා තියෙනවා. ඒ මට්ටමට වෙනවා. මෙතන ඉඳන් මේ ඩිසිප්ලින් එක හැදෙන්න ඕන. ඒ ඔබගේ ඒ ආදර්ශ ජීවිතය ඔබේ දරුවා බලාගෙන ඉන්නේ. මෙතනින් තමයි ඔබට දරුවා ධාර්මික කරන ස්ථානය. එහෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ඇසුරු කරොත් ඒ දරුවා කවදාවත් ලොකු වෙලා හොරකම් කරන්නේ නැහැ. ඒ දරුවා පාලන තන්ත්‍රයට ගිහිලා රටේ පාලකෙක් වෙලා කවදාවත් වෙනත් කෙනෙක්ගේ දයක් හොරකම් කරන්නේ නැහැ ඔහු. අපේ අම්මා තාත්තා හාක්ෂීට් කොලයක්වත් පෑනක්වත් කාර්යාලෙන් ගෙනාවේ නැහැ. අපේ අම්මා තාත්තා හරියට පෑ ගන්න වැඩ කළා. වැටුපට ණය නොවන විදියට වැඩ කළා. ඇතැම් විට රජෙන් දීපු ඩියුටි ප්‍රී වාහනයෙන් නොගෙන වැඩ කරන අපේ අම්මා තාත්තා අපි කවදාවත් රටට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ කියන මේ මතයට දරුවා එනවා. ඔහු දන්නම රාජසන්තක දෙයක් මහජනයා සතු දෙයක් සොරකම් කරනවා කියලා කියන්නේ මොකක්ද ඒ කරන්නේ? ඒ කරන්නේ අර ඉපදෙන ඉන්න දරුවාට තියෙන බෙහෙත් පෙත් ඉඳන් ඒ දේවල් ටික අපි හොරකම් කරනවා කියන එක. රටක දෙයක් සොරකම් කරනවා කියලා කියන්නේ ඒ අසරණ මිනිස්සුන්ගේ මුහුණට එන්න තියෙන සිනහව අපි නැති කරනවා කියන එක. ඒ දරුවන්ට ලැබෙන තියෙන සෙනෙහස ඒ වර ප්‍රසාද ටික අපි සොරකම් කරගන්න එකයි මේ සොරකම කියලා කියන්නේ. පින්නුතුනි මෙතෙන්ට එනකොට ඔහුගේ ජීවිතයේ තමන්ට විතරක් නෙවෙයි තමා ඇසුරු කරන හැම දෙනාටම ආදර්ශයක් වෙනවා. සම්මා ආජීවයෙන් තමන් යන හැම ගමන් මගක්ම විසිතුරු වෙනවා. ඔහු කිසිම විදියකින් අයථා ක්‍රමවලින් වෙනත් කෙනෙක්ගෙන් දෙයක් ලබා ගන්නෑ. ගිහියන් හැටියට ඔබ විතරක් නෙවෙයි භික්ෂූන් වහන්සේලා හැටියට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කොහොමද සම්මා ජීවය ගත කරන්න කියලා. අපි ගිහියෙක්ගෙන් යම් කිසි දෙයක් ලබනකොට කොයිතන දුරට ඒක ධාරණය වෙන්න ඕනද කියලා. අපට ඇතැම් විට කිසිම දෙයක් හඟවල ඉල්ලල ගන්න බැරි අවස්ථා සඳහන් වෙනවා. යම් කිසි දෙයක් දෙනකොට නැවත නැවතත් හිතන්න වෙනවා අපට මේක ධාර්මිකව ලැබෙන දෙයක්ද කියලා. එහෙම නැතුව ඒක මිච්ඡා ආජීවයට යනවා නම් අපට ඒ දේ ගන්න හැකියාවක් නැහැ පින්නතුනි. අපි ගන්න පුද්ගලික ගුණකතනයක් අපට කල්ලා ඒකෙන් පහදවල කෙනෙක්ගෙන් දෙයක් අපට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ඉතාම සියුම් විදියට මේ සම්මා ආජීවය කියන එක ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්ගෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන. සම්මා වායාමය තමන් කරන උත්සාහයේ හැම විටම අකුසලෙන් මිදෙන්නත් ඒ වගේම කුසලයේ දියුණු කරගන්නත් සඳහා කරන උත්සාහය බවට පත් වෙනවා. ඊළඟට සම්මා සති හැම වෙලාවෙම තමන්ගේ සිත කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි උපරිම ලෙස සිහිය තියාගන්නවා. අපි තබන පියවරක් පාසාම නිරතුරුව අපි ගමන් කරන සිහිය. මොකද සිහිය කියලා කියන්නේ ඇසට දකින්න රූපේ ඇති දෙයක් හැටියට අරගෙන දුකට යනවද සංසාර චක්‍රේ යනවද ඒ දකින්න රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට දකිමින් නිරෝධය දකිමින් දුකෙන් නිදහස් වෙනවාද කියන මෙන්න මේ සතිමත් බව. මේ සතිමත් බවට උදාහරණයක් දක්වනවා. හරියට බොහොම අසංවර සීලයේ පිරිසක් ඉන්න ඉතාම දක්ෂණ රංග ශිල්පිනියක් රඟන වේදිකාවක් සමීපයෙන් හරි තෙල් භාජනයක් පිරිච්ච තෙල් භාජනයක් අතින් අරන් යන කෙනෙක් වගේ වෙන්න ඕනේ කියලා. යම්කිසි කෙනෙක් පිරිච්ච තෙල් භාජනයක් අරගෙන ඉතාම අසංවර සීලයේ පිරිසක් ඉදිරියෙන් ගමන් කරනවා නම් හරි පරිස්සමෙන් යන්නේ. එක තෙල් බිඳුවක් හරි වැටුනොත් මෙයාට පහර ගහන්න කෙනෙක් පිටිපස්සෙන් එනවා කඩුවකුත් අරගෙන. අන්නේ වගේ වෙන්න සතිපට්ඨානය රකින කෙනා කියලා. හැම මොහොතෙම සිහියෙන් ඉන්න තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන එක පොඩක් හරි සිහියෙන් වෙන්ුණු ගම මොකද වෙන්නේ? මාර්යා බලාගෙන යන කඩුවක් තියාගෙන අපට පහර දෙන්න. අපි මේ සිහියෙන් ඉන්න කම්ම බුදුරජාණන් වහන්සේගේ සෙවණේ අපි ඒ රැකවරණය තුළ නිරුපද්‍රිතව ගමන් කරනවා. ඒකයි දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විසේ හැසිරෙන්න. අපේ පියා තමයි බුදු පියාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට උරුම කළ දීපු නිරුපද්‍රිතව භූමිය තමයි, අභේ භූමිය තමයි, නිරුපද්‍රිත ශේෂ්ත්‍රය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතර සතිපට්ඨානය තමන්ගේ ජීවිතයට රැකවරණයක්, පිළිසරණක් ආරක්ෂාව කරගන්නට ඕන. මේක තමයි අපිට තියෙන නියම ඉන්ෂුරන්ස් එක. එක පැත්තකින් අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන බලවත් විශ්වාසයක් තමන්ගේ මනසේ අපිට තියෙනට ඕන. ඒක අපිට තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. ඒක අපිට තියෙන හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන තියෙන විශ්වාසණියත්. ඊළඟ කාරණය තමයි ධම්මදීපා භික්ඛ විහෙරත ධම්මසරණාන අඤ්ඤසරණා කියන කාරණය. ධර්මයේ පිළිසරණක් කොට රැකවරණයක් උට වාසය කරන්න කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සතර සතිපට්ඨාන තුල වාසය කරන්න. ඒ සතිපට්ඨාන තුල වාසය කිරීම අපට සමාධිය දිනු කරගන්න, සම්මා සමාධිය දිනු කරගන්න හේතුවක් වෙනවා. එක අරමුණක හිත සමාධිමත් වෙනවා. මෙන්න මේක පින්නතුනේ ඊටාම අවශ්‍ය අංගයක් ආරක්ෂක මාර්ගය. අපි බොහෝ විට මේක ඊටාම සරලව කියලා නික්මෙන කාරණයක්. නමුත් මේක ධර්ම මාර්ගයේ විශේෂයෙන් සතර සතිපට්ඨානයට අදාළ කරුණු විස්තර කරන තැන්වල විශේෂයෙන් චතුරාර්ය සත්‍ය විස්තර කරන තැන්වල මාර්ග සත්‍ය දක්වන තැන්වල යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ විභංග ප්‍රකරණයේ සත්‍ය විභංගේ විශේෂයෙන් මේ ගැන සඳහන් වෙනවා. ඒ වගේම සංයුතනිකායේහි සත්‍ය සංයුත්තේහි මේ ආර්ය සත්‍ය සතර ගැන විස්තරාත්මකව කරුණු දැක් වෙනවා. පින්නතුනි මේ සම්මා සමාධිය කියන්නේ සරල දෙයක් නෙවෙයි. හිත එක අරමුණක සමාධිමත් කරලා අපි හිත තැම්පත් කරගෙන ඉන්න මොන මේ ධර්මමාර්ගයේ නිසමල නෙලා ගන්න. අනේ නිසයි නිතර අවධාරණය කළ තියෙන්නේ විශේෂ කාරණයක්. යස්මින් සමයේ ලෝකුත්තරං ජහනං භාවේති නීයානිකං අපචේගාමෙන් දිටිගතනම් පහනයි කියලා. යම්කිසි වෙලාවක යා ලෝකෝත්තර වූ මේ සමාධිය වඩන්නට ඕන නීයානිකං අපචේගාමෙන් දිටිගතනම් පහනයි කියලා. නීයානික නියනට නිවනට බරව අපචේගාමෙන් ස්කන්ධ පංචකයේ සමුදය අන්තයෙන් බැහැර වෙලා නිරෝධ අන්තය ස්පර්ශ කරමින් දිටිගතනම් පහනාය සංකය දිට්ඨිය ආදී මේ දෘෂ්ටීන් ප්‍රහාණය වීම ඉලක්ක කරගෙන ඔහෝ සම්මා සතිය වඩනට ඕන. සතිය වඩන්නේ තමන්ට නිකන් තාවකාලික විනෝදයක් ලබන නෙවෙයි. අනේ හිත හරියම තැම්පත් අහසේ පාවෙලා වගේ යනවා. හරියම හොඳයි හරිය සනීපයි කියලා. පින්නතුනි ඒව බලන්න නෙවෙයි මේ සමාධිය වඩින්නේ. මේ සමාධිය වඩන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානති කියපු විදිහට මේ සමාධිය ශක්තිමත් වෙච්ච පමණට අර කලින් තමා අසා දැනගත්තු සුතමේ ඥාණයෙන් ලබාගත්තු දුක්ඛාදී චතුරාර්ය සත්‍යය එයා නැවත නැවතත් නුවණින් මෙනෙහි කරන්නයි මේ චිත්ත සමාධිය මේ නීවරණ ප්‍රහාණය ඔහු භාවිත කරන්නේ. හිත සමාධිමත් වෙච්ච පමණට මේ ආරසිංහ මාර්ගයේ අංග ටික ඔක්කොම එකලා ඉන්න එකට තියලා නහොට මෙන්න මෙතන පිනතුනි සුවිසේ අවස්ථාවක් මේක ඊටාම වෙනුවෙන් තේරුම් ගන්න ඕන අවස්ථාවක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනකොට බොහෝ දෙනාට ගැටුවක් සමාධි සීල නැත්නම් සීල සමාධි ප්‍රඥාද නැත්නම් ප්‍රඥා සීල සමාධිද කියලා. පිනතුනි මේකත් මනවින් निराකරණය කරගන්න ඕන ස්ථානයක්. මේක බොහෝ විට අපට දේශනාවලදී ප්‍රකට වෙන අවස්ථාඩුයි. අපි රකින්න ඕන ආරසිංහ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා විදියටද ප්‍රඥා සීල සමාධි විදියටද? පින්නතුනේ මේකේ අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දර්ශනයක් විදියට දැනගන්නකොට සම්මා දිට්ඨි පුරේ යවන්න. සම්මා දිට්ඨි මුලින් යන්නට ඕන. දැනගන්නකොට සුතිමේ ඥානයේදී දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන විදියට චතුරාර්ය සත්‍ය දැනගෙනයි වැඩේ ආරම්භ කරන්න ඕන. Vision is first. එතකොට වඩනකොට මුලින් සුතමේ ඥානයේ මට්ටමට ප්‍රඥාව තියෙන්නට ඕන දැනගන්නකොට හරියට අපි යම්කිසි තැනකට නොගියපු තැනකට අලුත් destination එකට යනකොට මුලින්ම අපි මොකද දාන්නේ? ඔව් නෙවිගේටර් එකේ දර අවසානයේ ගමනාන්තය දාන්නේ. ගමනාන්තයත් බලන්න අඩු ගානේ සිටි එකවත් නෙවි ඉස්සෙල්ලා දාන්නේ. ස්ට්‍රීට් එකවත් නෙවි ඉස්සෙල්ලා දාන්නේ. ඉස්සෙල්ලාම දාන්නේ මොකද්ද? හවුස් නම්බරේමයි දාන්නේ. ඒ තරම්ම ගමනාන්තයේ අවසානයේ ඇඩ්‍රස් එක දාලා තමයි ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නකොට කොහොමද? ඉන්න තැනින් ඩ්‍රයිව් කරන්න පටන් ගන්න. අන්න ඒක තමයි සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ. දැනගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යනවා. ප්‍රැක්ටිස් කරනකොට සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ සීල සමාධි ප්‍රඥා. දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි. ප්‍රැක්ටිස් කරනකොට සීල සමාධි ප්‍රඥා. ඒ විතරක් නෙවෙයි පිනතුනි අසිරිය මේ කර සම්මා සමාධියෙන් පෝෂණය වෙන වඩනකොට මොකද වෙන්නේ? අර ආරසිංහ මාර්ගයේ පෙරපසු නොවේ අංග 8ම එකම ලයින් එකකට තියලා ඉන්ද්‍රිය මට්ටම ඉක්මවලා එකටම දිනු වෙනතෝ. අන්න එතෙන්දි ඉන්ද්‍රිය සමතාවයටපත් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහේ උපරිමයට යනවා. අන්න ඒ සද්ධින්ද්‍රිය දත්තබ සූත්‍රය සඳහන් කරනවා. සද්ධා ඉන්ද්‍රිය කොතනද දැනගන්න ඕන? සද්ධා ඉන්ද්‍රිය දැනගන්න ඕන සතර සෝතාපට්ටි අංගවල. බුද්ධ අවිච්ඡ ප්‍රසාදනය, ධම්ම අවිච්ඡ ප්‍රසාදනය, සංඝ අවිච්ඡ ප්‍රසාදනය, ආරේකාන්ත සීලය. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන දැන් මේ දර්ශනේ දැනගත්තට පස්සේ උට කිසිම සැකයක් නැහැ. වඩන තියනවා නම් මේකයි, වඩන තියෙන ප්‍රැක්ටිස් කරනවා නම් මේක කියලා. ඔහු බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඔස්සේ ගමන් කරනවා. ආරේකාන්ත සීලය නැමැති පංච සීලය ඔහුගේ ආරේවන්ත ජීවිතය ලස්සන කරන ප්‍රතිපදාව වෙනවා. විරිය, විරියේන්ද්‍රිය කොහෙද දැනගන්නට ඕන? සතර සම්‍යක් ප්‍රධාන වීරියවල වීරය දැනගන්නට ඕන. අකුසලෙන් මිදීමත් කුසලයේ දිනු කිරීමත් කියන ස්ථාන. සතිය, සතිය පොතෙන්ද දැනගන්නට ඕන? සතර සතිපට්ඨානය. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල උපරිමයටපත් වෙන ඔහු. සමාධිය, සමාධිය කොතන දැනගන්නේ? සතර ධානවල. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන හතර. පඤ්චේන්ද්‍රිය කොතන දැනගන්නේ? ඒ තමයි චතුරාර්ය සත්‍යෙහි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. පින්නතුනි, අර කලක් අපේ බොහෝ දුෂ්කර මාර්ගවල ගිහිල්ලා මේ ධම හොයාගෙන කල්යාණ මිත්‍රයන් හමුවෙන් අපි සුතමේ ඥාණයෙන් මේක ලබාගෙන ජීවිතේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගය තමා කොහේ ගියත් මාර්ගය කරගන්නවා. ඒක පන්සලට ආපු දවස් විතරක් නෙවෙයි. ඒක ගෙදරින්නම් පන්සලට එන දවස් විතරක් නෙවෙයි. තමා ගෙදරින්නම් වැඩට ගියත් යන්නේ ආර්යසිංහ මාර්ගය. තමන් ගෙදරින්නම් වෙඩින්න එහෙකට ගියත් ඒත් යන්නේ ආර්යසිංහ මාර්ගය. ගෙදරින්නම් මල ගෙදරකට ගියත් ඒත් ආර්යසිංහ මාර්ගය යන්නේ. ඔහුගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතය කියලා උහුට දෙකක් නැහැ. උහුට ජීවිතයක් අම්මාටපත් වෙනවා. ඔහුගේ ධර්ම මාර්ගයයි ධර්මයේ හැසිරීමයි ජීවත් වීමයි කියන එක හරියට හුස්ම ගැනීමයි ජීවත් වීමයි කියන දෙකකට බද්ධ වෙනවා වගේ. අපි නිදා ගන්නකොට හුස්ම ගන්න එක අයින් කළේ බඩ ටික අයින් කළේ එහෙමද බුදිය ගන්නේ? නෑනේ පිනතුනේ. අපි නිදිය ගත්තත්, වැඩකට ගියත්, රැකියාවට ගියත්, කුමක් කළත් අපි උපතේ පටන් මරණය දක්වා කණ්ඩව මේ හුස්ම ගැනීමත් එක්ක යන්නේ. එහෙනම් මේ ධර්මානුකූල ජීවිතෙන් නිසිඵල නෙලා ගන්න නම් අපි අපේ පෞද්ගලික ජීවිතයයි ආගමික ජීවිතයයි දෙකක් වෙන්න බෑ පිනතුනි. එහෙමත් ගත කරන්න පුළුවන්. ඒකට බුදුදහම බාධාවක් නෑ. හැබැයි පිනතුනි, ප්‍රතිඵලයක් නෑ ලැබෙන්නේ ආධ්‍යාත්මික ජීවිතේ. අපට අපේ ජීවිතවල වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. අවුරුදු 50ක් ගියත් 100ක් ගියත් අපේ වෙනසක් වෙලා නෑ. අපි අසුරු කරන අයට අපෙන් වෙනසක් වෙලා නෑ, දැනෙලා නෑ යට අපි අපේ ජීවිතය ගැන. අපේ ළඟම ඉන්න ඥාතීන්ගෙන් තමයි අපි ගැන බලන්න පුළුවන් තත්ත්වය කොහොමද? තමන්ගේ බලන තමන්ගේ දරුවෝ ටික, ගෙදර වැඩ කරන සේවකයා ඔබ ගැන කොයි තරම් දුරට ප්‍රසාදයෙන් ඉන්නවද කියලා බලන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් ඒකෙන්. වැඩි දෙයක් තබා ඔබ ළඟම ආශ්‍රය කරන ඥාතිවරු ඔබ ගැන කොයි ආකල්පයෙන්ද බලන්නේ? ඒ මොනවාක්වත් නැති වුණත් ඔබ බලන්න ඔබ ගැනම. ඔබ පරිහරණය කරන බඩු ටික ගැන ඔබ බලන්න. ඒ දකින්න බඩු ටික දකින්නකොට ඔබට ගෞරවයක් ඇති වෙනවද කියලා බලන්න. ඔබ පාවිච්චි කරන ඇඳුම, ඔබ පරිහරණය කරන බෑග් එක, වාහනය, ඔබේ යම් යම් ඩිවයිසස් තියෙනවා නම් ඒව දිහා බලනකොට බලන්න පොඩ්ඩක්, අනේ මේ මාම් පාවිච්චි කරන මේ භාණ්ඩයට වටිනකමක් තියෙද කියලා. ඒ භාණ්ඩය පාවිච්චි කරද්දී ඔබ කොයිතරම් ආධ්‍යාත්මික ජීවිතයක් සහිතව දෙයක පරිහරණය කළේ කියලා බලන්න. ඔබට අනිත්‍ය ගැන කොයි ආකාරයෙන් රෙකමෙන්ඩේෂන් නැති වුණත් ඔබට ඔබ ගැන ආත්මාභිමානයක් ඇති වෙනවා. ඔබ පාවිච්චි කරපු ඇඳුමට, ඔබ පරිහරණය කරපු වාහනයට, ඔබ පාවිච්චි කරපු බඩුමුට්ටු වලටත් ඔබේ හදවතින්ම ගෞරවයක් එන්න ඕන. මම මේ බඩු භාණ්ඩය පාවිච්චි කරේ කෙලස් වැඩි කරගන්න නෙවෙයි. මම මේක පාවිච්චි කරේ මගේ ලෝභ දෝෂ මොහ අඩු කරගන්න. මං මේක පාවිච්චි කරේ අනිත්‍යගේ සැනසීමට, අනිත්‍යට උදව්වක් කරන්න, අනිත්‍යට පිහිටක් වෙන්න. එහෙම වෙනකොට පින්නුතුනි බලන්න කණ්ණාඩිය ළඟට ගියාම ඔබ ගැන ඔබට කොච්චර ගෞරවයක් හට ගන්නවද? ඒ විතරක් නෙවෙයි, ඔබේ පයට පෑගෙන වැලි කැටය දූවිලි ටිකත් ඒ දෙයටත් පින්නුතුනි වටිනාකමක් ලැබෙනවා මේකෙන්. ඒ ස්වභාව ධර්මයක් මේ ඔබේ ගමන් මගට ආශිර්වාද කරනවා. ඇයි එකම මාර්ගය බලන්න එකම පාරේ වැඩට යනවා. වාහන ඇතැම් විට එක පාරක වාහන 1000ක් යන්න පුළුවන්. ඒ වාහන 1000මයි කොහොමද යන්නේ එක එක ලෝකෙම දිවල් ගන්න හිත හිත. ඔබ යන්නේ කොහොමද? ඔබ යන්නේ සීල සද්දෝ සුවපත්ත්වා මෛත්‍රී වඩමින්, අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ වඩමින්, ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය කියන එක අනිත්‍ය වඩමින්, ඇස නැත්නම් රූප විඥාන සංඥා සංඛාර විඥානවල සමුදය බලමින් බලන්න ඔබ යන පාරට වටිනාකමක් ලැබුණා. ඔබ පාවිච්චි කරන වාහනෙට වටිනාකමක් ලැබුණා. එහෙම ගියපු වාහනේ පින්නතුණු වටිනාකම අඩු වෙනවද? සාමාන්‍ය කෙනෙක් වාහන ටිකක් පාවිච්චි කරනකොට හරි දුකයි නේද? මයිලේජ් එකේම වැඩි වුණාමනේ. දැන් මේක විකුණ ගන්න තියෙන මිලක් දැන් අඩු වෙයි. මනටම විකුණ ගන්න ඕන. එහෙම කියලානේ හිතන්නේ නේ. පින්නතුණි ඇන්ටික්ස් බඩුවල මිල අඩු වෙද වැඩිද? වැඩි පිනතුනි. එහෙනම් ඔබේ භාණ්ඩවල පිනතුනි ඒවා කෞතුක භාණ්ඩ බවට පත් වෙන්නට ඕන. ඔබ වාහනේ හරියට පාවිච්චි කරා නම් මයිලේජ් එක වැඩි වෙනකොට වටිනාකමක් වැඩි වෙන්න ඕන පිනතුනි. ඔබේ වාහනේ ගියේ දන් දෙන්න, සිල් රකින්න. ඔබේ වාහනේ ගියේ භාවනා කරමින්. ඔබේ වාහනේ ගියේ ඔබේ අම්මට තාත්තට උපස්ථාන කරමින්. බලන්න පිනතුනි ඒ ඔබ ගමන් කරන වාහනයටත් වටිනාකමක් ලැබෙන්නට ඕන. ඒ වැඩි වෙන හැම මයිල් එකක් ගානෙම, හැම සැතපුමක් ගානෙම ඒ වාහනේ වටිනාකම අඩු වෙනවනේ මේ පින්නතුනි. වාහනේ වටිනාකම සැබැලෙසම වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ගමන් මාර්ගක තියෙන අසිරිය. එතකොට අපි පින්නතුනි සඳහන් කළේ මෙන්න මේ දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං. අර කායික දුකයි චේතසික දුකත් නොවෙන, කුසලයක්වත් අකුසලයක්වත් නොවෙන ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය ඒක පරිඤ්ඤයං පිරිසින් දැනගන්නට ඕන. ඒක පිරිසින් දැනගන්නකොට ඒ ආශ්‍රිතයෙන් හටගත්තු දුකක් තේරුම් ගන්නවා. අරක පිරිසින් දැන නොගත්තොත් මොකද වෙන්නේ? අපිට ජරා මරණ ආදී ස්පර්ශ කරන වෙනවා. ඒක දුක ලෝක විවහාරේ තියෙන. එතකොට දුක්ඛ සමුදය සත්‍ය, දුකට හේතුව මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාග සහගතා తත්‍ර తත්‍ර හබිනන්දිනී සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පුනර්භවයේ ඇතිවන ඒ ඒ තැන් වලට බැඳෙන ආසාව තමන්ගේම ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ඇති දෙයක් හැටියට ගන්න එක තමයි. ඒක කාම තණ්හා විදියට, භව තණ්හා විදියට, විභව තණ්හා විදියට, නැත්නම් කාම ලෝකේ ආසාව විදියට, නැත්නම් භවයේ දිගටම යන්න තියෙන ආසාවක් විදියට, නැත්නම් ඊළඟ භවයක් නැහැ කියන ආසාවක් විදියට කිසියම් විදියලීමක් තියෙනවා නම් මෙන්න මේකයි සමුදය සත්‍ය. එතකොට සමුදය කියන්නේ ඒ සමුදය සත්‍ය පාදක කරගෙන ලෝකීය අනිත් දේවල්ට තියෙන බැඳීම. දුක්ඛ නිරෝධ සත්‍ය අන්න ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම. යෝ තස්සායේ වාසේසි විරාග නිරෝධා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරෝධ කිරීම තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය. ඊට සම්බන්ධ අනිත් නිරෝධයන් නැත්තම් අපායගාමි මාර්ගයෙන් නිරුද්ධ වීම, කාම ලෝකයෙන් නිරුද්ධ වීම, රූප ලෝකයෙන් නිරුද්ධ වීම, මෙන්න මේ නිරෝධයක් තියෙනවා නම් ඒවා ඒව නිරෝධ. නමුත් ඒව නිරෝධ සත්‍ය නෙවෙයි. ඒවා කිසිම එකක් අවසාන ඩෙස්ටිනේෂන් එක නෙවෙයි. අවසාන නිරෝධය නෙවෙයි. ඒ කුමන කළත් මේ තමන්ට නීවරණ මට්ටමේ අකුසල් දුරුණත් අනුසය මට්ටමෙන් සංයෝජන මට්ටමෙන් නීවරණ තියෙනවා. අන්න ඒව සපුරාම දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා කියන්නේ. අන්නේ නිරෝධාර සත්‍ය ගමන් කරන මාර්ගය අරසිංහ මාර්ගය. මේ බාහිර ලෝකයෙන් නාම රූප දෙකෙන් නිදහස් වීම පාදක කරගෙන තමන්ගේම අභ්‍යන්තර ජීවිතය ඇතිවන පරිවර්තනය. බාහිර පුද්ගලයෙක් ඉන්නවට සංවරවීමක් නෙවෙයි, තමන්ගේම මේ ස්කන්ධ පංචකයෙහි අවිද්‍යාව දුරු කිරීම සඳහා කරන සංවරයක්. අන්න ඒක පාදක කරගෙන සම්මා දිට්ඨිය පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන මේ යන ගමන් මාර්ගය. දර්ශනයක් විදියට දැනගන්නකොට දුක්ඛේ ඥානං කියපු විදියට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දැනගෙන මේ ගමන මඟ ආරම්භ කරන ඕන සුතමේ ඥානෙ. ඊළඟට මේක වඩනකොට සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤච්ච භාවයන් කියපු විදියට සීලේ පිටලා සමාධි ප්‍රඥාව වඩනට ඕන. අන්න එහෙම වැඩිමෙහි අවසාන ප්‍රතිඵලෙ විදියට ඉන්ද්‍රිය ධර්ම සමතාවයකටපත් වෙලා ආරහසින් මාර්ගයේ එකලා ඉන්න එකට එනවා. මේ සමතේ දිනු කිරීමත් එක්ක ඒක එක තැනකදී ස්ථාවර මට්ටමට එනකොට සෝවාන් මාර්ගඥානය, එයින් පස්සේ සෝවාන් ඵලය. එහෙම ඉඳලා තමත් ආයෙ සමතේ දිනු කරලා ආයෙ ඉහළ මට්ටමෙන් දිනුනකට තමයි ආයෙ සකදාගාමි මාර්ගඵල කියන්නේ. මෙන්න මේ වගේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහන්ත මාර්ගඵල කියලා මෙන්න මේ ස්ථාන හතරක් ගැන සඳහන් වෙනවා. මේ අරහත් මාර්ගයේ පරිපූර්ණ අධ්‍යාපත් වෙන එක විට එක ලයින් එකකට තියලා ඉහළට දියුණු වෙන අවස්ථාව. මුල් අවස්ථාවේ දියුණු වෙනකොට අර නීවරණ සම්පූර්ණ යටපත් වෙලා එක තැනකදී සංඛාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම අනුසයාසයෙන්ම බිඳිලා යනවා. ඔහෝ නැතේ බහන් නට්ටමන් ආදියන්තේ කියලා අටවෙනි භවයකට නොයන මට්ටමට ඔහු දියුණු වෙනවා. එතනින් නොනවති ඔහු ඉදිරියට තවත් පියවරක් යනවා. තව දුරටත් මේ ස්කන්ධ පංචකයේම සමුදය බලමින් හිත සමාධිමත් කරමින් ඔහු සමත පූර්වාංගම විදර්ශනා හෝ විදර්ශනා පූර්වාංගම සමත විදියට නැත්නම් යුගනද්ද විදියට වඩමින් තව දුරටත් ගමන් කරනකොට ඔහු කාමරාග පටිග කියන දෙක තුනී කරන මට්ටමට එනවා. ඔහු තවදුරටත් නොනවති මේ ගමන යනවා. කාමරාග පටික කියන දෙක සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම දුර වෙන විදියට තවදුරටත් මේ මාර්ගය ස්ථාවර කරගන්නවා. තවදුරටත් ඔහු දිනු කරලා අඛණ්ඩව මේ ගමනේ ගිහිල්ලා ඔහු කාමරාග පටික විතරක් නෙවෙයි රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සම්පූර්ණ කෙලෙස් දහම් දුර වෙන විදිහේ දර්ශනයකටපත් වෙනවා. අංග 8කින් යුක්තව ආපු මේ කෙනා අට්ඨංග සමන්නාගතෝ සේකෝ, සේක මාර්ගය අංග 8ක් සම්පූර්ණ කරන් ආපු මේ කෙනා දසංග සමන්නාගතෝ අරහ කියපු විදියට අංග 10කින් සම්පූර්ණ වෙන මේ මාර්ගයේ උපරිමයට යනවා. අනිත් අංග දෙක වඩන්න ඕන දේවල් නෙවෙයි, මේ අංග 8ේ උපරිමයට එමෙහි ලැබෙන රිසල්ට් එකක් ප්‍රතිඵලයක්. සම්මා ඥාන, මේ ඥානයේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය තමන්ට හැම තැනම තමන්ගේ දැක්ම විහිදෙන, අවබෝධය විහිදෙන විසිතුරු ආලෝකයක් බවට පත් වෙනවා. එපමණට හෝ සම්මා විමුක්ති විමුක්තියට පත් වෙනවා. ඔහු ඒකාතකයෙන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන වලින් මිදෙනවා. එක පැත්තකින් කාමරාග පටිග දෙකෙන් නිදහස් වෙනවා. ඔහොම ගිහිල්ලා සම්පූර්ණම අවිද්‍යාවෙන් දුර වෙන විදියට ඔහුට හැම වෙලාවෙම පේන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය දකින්නේ ඔහු. හැබැයි ඔහුට ඕනම දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඔහු දන්නවා කලින් කට්ටියත් හඳුනා ගන්න පුළුවන්, අලුත් කෙනෙක් වුණත් හඳුනා ගන්න පුළුවන් ඔහුට. හැබැයි ඔහු හඳුනාගන්නේ කලින් තිමිච්ච දෙයක් හඳුනා ගන්න දෙයක් විදියට නෙවෙයි, අලුත්ම දෙයක් හඳුනා ගන්න විදියට. හැබැයි කලින් මතකයක් තියෙනවා. මතකේ නෙමෙයි ගැටලුව පින්නතේ. ගැටලුව තමයි අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අර කලින් දැකපු දේ එහෙමම තියෙන දෙයක් විදිහට මේ මොහොතේ ගැනීමයි දුකට හේතුව, අවිද්‍යාවේ මූල හේතුව. මතකේ නෙමෙයි ගැටලුව. බුදුරජාණන් වහන්සේ අතීත මතකයන් ජාතක කතා විදිහට දේශනා කළා. නමුත් අපි මතකයක් සඳහන් කිරීමත් ආර්ය උතුමෙක් මතකයක් සඳහන් කිරීමත් සම්පූර්ණ වෙනස්. අපි සූර්යදාස සත්‍යගුයි කණ්ණාඩියක් ළඟට ගියහම අපි එතන ගිහිල් එනවා. ඇවිල් අපි කන්නාඩිය තිමිච්ච රූපය අපිට විස්තර කරන්න පුළුවන්. අර සුරසල සතාටත් කතා කරන්න පුළුවන් කැමති වුණා නම් ඒ සතත් විස්තර කරයි ඒක. ඔහු විස්තර කරන විදිය අපි විස්තර කරන විදිය සමානද? අපි කන්නාඩිය ළඟට යනකොටම දන්නවා කලින් මගේ රූපේ තිබෙන්නේ මං ගියාට පස්සේ රූපේ හැදුනේ කියලා. එතනින් එනකොටම ආව කියලා අපි දන්නවා. නමුත් අර සුරතල් සතාට කතා කරන්න පුළුවන් නම් යා මොකද කියන්නේ? මම යන්න කලින් පූසේ කිටියනේ එතන. දැන් තාමත් ඇති මං ආය යන හොඳ එකක් කියලා එන්න කියලා. එයා යන්නේ එහෙම. අන්න ඒ වගේ තමයි පින්නතුනි. මේ අවිද්‍යාවෙන් දුර වෙච්ච උපරිම ලෙස සම්මා දිටියටපත් වෙච්ච සති සම්පයන දෙකේ උපරිමේන උත්තමයේ සාමාන්‍ය කෙනෙකු හැතරන ආකාරය. අපි රූපයක් දකිනකොට අන්න හවල් දවසේ හවල් කරපු කෙනා තමයි ඇවිල්ලා කියලා කියනෝනේ අපිනේ. සම්පූර්ණ පින්නතුනි අපේ අධ්‍යක්ෂක මිටික අපේ මනසෙන් නිරුද්ධ වෙච්ච දේ අපේ මනසින් ඔසවලා තබල තමයි අපි ඒක සජීවී කරන්නේ. අර කන්නාඩියේ තිබෙච්ච රූපය සජීවී කළා කතා කරන අර සතා වගේ අපිත් ඒ නිරුද්ධ වෙච්ච ටික එතනම ඒ මොහොතේ ලැබිච්ච අත්දැකීම ඇස රූපේ චක්කු විඥාණය නැත්නම් කන ශබ්දේ සෝත විඥාණය සියලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක අපේම මතකය අපි මේ මනසින් කියවන්නේ. නමුත් අපිට වර්ණ රූපය ආදී සියලක්ම මතක් වෙනවා ඒ වගේ. වර්ණ රූපෙ මතක් වුණා කියලා වෙලේ බාහිර වර්ණ රූපයක් තියෙනවා නෙවෙයි. දැන් අපිට හතු පාට ඇඳුමක් ඇඳන් ආපු කෙනෙක් මතක් වෙනවනේ. ඒ මතක් වෙන්නේ මේ වෙලාවේ තියෙන ඉඳ නෙවෙයි පේනතුනේ. ඒක නිරුද්ධ වෙලෙ හැම. අපේ මනසට හැකියාවක් තියෙන ඕන වෙලාවක ඒ නිරුද්ධ වෙච්ච දෙයක් ඇති දෙයක් හැටියට ගන්න. ඔබ රාත්‍රී කාලේ සිහින දකිනවා. සිහින දකිනකොට ඔබට රතු පාට ඇඳුමක් ඇඳන් කෙනෙක් ආවනම් ඔබට අවදි වුණත් මතකයි ඒක. රාත්‍රියේ සිහිනේදී සුදු පාට ඇඳුමක් ඇඳන් ආවනම් අඳුනට පස්සෙත් වෙනානේ අම්මා ආවනේ සුදෙන් ඈ සුදු වස්ත්‍රිකුත් ඇඳගෙන ඊරේ ආවනේ අම්මා මාව බලන්න කියලා. ඇවිල්ලා කිව්වනම් පින් දෙකක් අනුමෝදන් කරන්න කියලා. උදේට කියනවනේ අන්න කිව්වනේ පින් අනුමෝදන් කරන්න කියලා. ඔබ ඒ රතු පාට වස්ත්‍රේ නැත්නම් සුදු පාට වස්ත්‍රේ දැක ඇසින්නේ දැක්කේ? ඔබ ඒ ශබ්දයෙන් මේ කනින්ද? නැහැ වෙනතුනේ මේ මානසික හැකියාවක් තියනවා ඒ කලින් දැකපු වර්ණ ඕන වෙලාවක නැවත මතක් කරගන්න. ඇත්තටම දැකපු දෙයක් වුණත් ඒ වර්ණ රූපයේ සම්බේ ධම්මා මනෝවිඥාන ධාතුය විඤ්ඤාණයක විදියට ඒ මනසින් ඕන දෙයක් නැවත ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ජාති අන්ධ නැත්නම් උපතින් අන්ධ කෙනෙක් හැරෙන්නට උපතින් බිහිරියට ඒ શબ્දෙම මෙනෙහි කරන්න බෑ. නමුත් ඒ ඉන්ද්‍රිය විකලත්වයක් නැති කෙනෙකුට ඕනම වෙලාවක තමන්ගේ අතීත අත්දැකීම් හෝ අලුත් අත්දැකීමක් තමන්ගේ මනසින් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තිබුණා කියලා ඒක මේ මොහොතේ සජීවී ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක මනසේ තියෙන විශේෂ හැකියාවක්. එතකොට පින්නතුනි මෙන්න මේ ස්වභාවය අපි දැක්වතින් අපි දකිනවා අපි ලෝකේ රූපයක් ඇසුරු කළාට ඇත්තනම අපි මේ ඇසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. එතකොට මේ නිරුද්ධ වෙච්ච රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට දැන නොගත්තොත් මොකද වෙන්නේ? ඒකේ අපි රැස් කිරීමට යනවා. බාරහාර බවට පත් වෙනවා. මේ බර අපි රැගෙන යනවා. මේකට කියන්නේ ස්කන්ධ පංචකයේ ආචය ගාමී කියලා. රැස් කරන අන්තය කියන්නේ මේක. මේකේ Nirodhe දැක්වතෙන් ස්කන්ධ පංචකයේ අපචය ගාමී Nirodheට යනවා. බාර නික්කේපණං සුඛං බර බිමින් තියනවා අපි. ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛින බව සංයෝජනෝ කියන්නේ මේකයි. මහා බර බිමින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි තීරණය කරන්න ඕන අපි බර රැගෙන යනවද බර බිමින් තියනවද කියලා. අන්නේ සඳහා මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පිරිසින් දැනගත් යුතු දෙයක් විදියට සම්දේ සත්‍ය ප්‍රහීණ කළ යුතු දෙයක් විදියට නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් විදියට මාර්ග සත්‍ය වැඩි යුතු දෙයක් විදියට සැබෑ ලෙසම අවබෝධයට පත්වීමට කියනවා සත්‍ය ඥානය කියලා. ඊළඟට දුක්ඛ සත්‍ය පිරිසෙන් දැනගත යුතු දෙයක් ඒ ක්‍රියාවලිය කළ යුතු බවට සමුදේ සත්‍ය ප්‍රහිණ කළ යුතු බවට නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු බවට මාර්ග සත්‍ය වැඩි යුතු බවට ඒ කාර්යය කරන වෙලාව කිරීම ඒකට කියනවා කෘත්‍ය ඥානය කියලා. ඒක කිරීම. ඊළඟට සත්‍ය ඥානය සාක්ෂාත් කළා කියලා. නැත්නම් සත්‍ය ඥානය පිරිසිදු දැනගත්තා කියලා. සම්බේධ සත්‍ය ප්‍රහීණ කළා කියලා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා කියලා. මාර්ග සත්‍ය වැඩුවා කියලා. ඒ මාර්ගයේ කටයුතු ටික අවසන් කරාට පස්සේ තියෙන දැනුමට කියනවා කෘත ඥාන කියලා. මෙන්න මේ හතර බැගින් සත්‍ය ඥාන, කෘත ඥාන, කෘත ඥාන විදිහට තුන් ආකාරයට වැඩිවීම කියනවා තිපරිවට ද්වාදශ ආකාරය කියලා. පින්නතුනි, මෙන්න මේ ගමන් මාර්ගයේ පිළිබඳව අපට අවබෝධයක් ලැබුණා නම් අපි ඊටාම ඉක්මනින් මේ ගමන් මාර්ගයේ වේගවත් කරන්න උත්සාහ කරනවා. එහි ගමන් මාර්ගයේ ප්‍රධාන සලකුණ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තමන්ගේ ජීවිතයේ පියවරක් පාසාම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එයින් බැහැරව තමන් යන්නේ. එන්න එන්නම තමන්ගේ ආභ්‍යන්තර සතුට වැඩි වෙනවා. බාහිර මත යැපෙන ගති අඩු වෙනවා. බාහිරට කරන විවේචන අඩු වෙනවා. බාහිරින් ලබන ප්‍රශංසා ලබන ගති අඩු වෙනවා. බාහිර ප්‍රශංසා මොකටද බින්නතුනේ? මෙච්චර ආභ්‍යන්තර නිවීම සැනසීමක් ලැබෙනකොට, ආභ්‍යන්තර සතුටක් ලැබෙනකොට බාහිර අය මේ විහිළුවට වගේ කරන විහිළු කතාවලට වර්ණාවට අපි රැවටෙනවද? අපි රැවටෙන්නේ නැහැ බින්නතුනි. ඊට වඩා ලොකු සතුටක්, ලොකු ආලෝකයක් සමන් දැල්වාගෙන ඉන්නකොට අනේ කොණ්ඩේ හරි ලස්සනයි, ඔයගේ ගවම හරි ලස්සනයි කියලා ඒ කියන කතාවට අපි රැවටෙන්නේ නැහැ බින්නතුනි. එයාම කිව්වත් ඒක ආයිස්තුතේ කියලා ඉන්නව එච්චරයි ඉතින්. ඊට වඩා ලොකු දෙයක් අවශ්‍ය නැහැ තමන්ට. තමන්ට මෙච්චර අභ්‍යන්තර සතුටක් දැනෙනකොට මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව තමන්ට දැනෙනකොට තමන් ලෝකෙ වෙනුවෙන් තමන්ට කරන්න බලම උපරිමය හැවල් තමන් කරනවා. කරන්නේ තමන්ට සතුට ලැබෙනකොට තමන්ට කොච්චර ලෝකෙ වෙනුවෙන් කරත් මදී කියලා හිතෙනවා. දැන් මේක නැති අය තමයි, මේ දහමේ සතුට නැති අය තමයි මං අහවලට මෙච්චර කළා, කිසිම ගුණයක් නැහැ, මූණ බලන්නේවත් නැහැ, අපි ඒගොල්ලන්ට මුල මතක නැහැ. එහෙම කියනෝනේ සමහර ඇනි. අහවලට අපි මෙච්චර උදව් කළා. පින්නොතුනේ, ලෝකයෙන් ඔබට ලැබෙන තියෙන උපරිම දේ ලැබිලා තියෙන්නේ. ඔබ ලෝකයට ණය කියලා හිතන හැම වෙලාවෙම. මෙච්චර සද්ධර්මයක් ඔබට ලැබුණා නම්, ඒ ධර්මයේ සේවනල්ලා හරි ඔබට ආස්වාදයක් ලැබුණා නම්, එදාට ඔබට හිතේ ඔබ දවසේ පෑය 24ම නොනිදා නොමිලේ ලෝකෙට වැඩ කරත් ඔබ ලෝකෙට ණය කියලා. කවදාවත් එදාට ඔබ කියන්නේ නැහැ මම ලෝකෙට මෙච්චර කරා කියලා. මෙච්චර සද්ධර්මයක් අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි, මේ සද්ධර්මය රැගෙන ඇවිල්ලා මේ ඔබට දායාද කළ මේ දෙන අවස්ථාව. ඔබ එච්චර ලෝකෙට උදව්වක් කළ නැහැ බිනතුනි. බලන් දැන් ඔබ මෙතෙන්ට එනකොට මේ පන්සල් හදලා, මේව පිළිවෙලට හදලා, මේ විදිහට පුටු පේලියට තියලා, ඊයේ රාත්‍රියේ කෑම වෙන නිදිමරාගෙනත් ඉඳලා, මේ ලස්සනට ආසනක්, මේ දූවිලි පොදක් ගන්න නැති වෙටිය පිරිසිදු කරලා සුවඳ වර්ගත් ගහලා මෙච්චර කළා ඔබ වාඩි නොකරපු එක විතරයි මේ තියෙන්නේ. වාඩි කරන්න පුළුවන් නම් ඒකත් කරනව කවුරු හරි තියෙනවා. එච්චර කළා තිබෙද්දිත් ඔබ කියනවා නම් හිතනවා නම් ඔබත් එක කතා කරේ නැහැ, hina වුණේ නැහැ, අපිට සැලකුවේ නැහැ එහෙම කියලා. එහෙම කියන්න පුළුවන්ද පින්නතුනි? එහෙම බෑ. අපට මේ මහා මෙරක් වගේ දෙයක් ලෝකෙන් අපට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දේ ඔබ මොනවද ලෝකෙට කරපු දේ ඇත්තෙන්? ඔබ කල්ල තියනව නැත්තේ නැහැ. නමුත් ඒ කරපු දේ ඇත්තෙම මදි පින්නතුනි. අපි ඊට වඩා දෙයක් ලෝකෙට කරන්න ඕන. අන්න ඒ දේ දැක්කට පස්සේ තමයි එදා අතීතයේ හිටිය ශ්‍රාවකයන් එයාට හිටිය දරුවෝ ටික මේ ශාසනය පූජකලේ. දරුවෙක් අත්හරින්නට වඩා වෙන අත්හරින්න බැරි දෙයක් නැහැ පින්නතුනි. ඊට වඩා ලොකු දෙයක් නැහැ. ඒ දේත් මේ ශාසනය, සම්බුද්ධ ශාසනය සජීවී කරන ලියදුවේ මේ සද්ධර්මයේ ආනිසංසය, ආශිර්වාදයේ ප්‍රතිඵලය ලැබපු අය. ඉතින් පින්නතුනි, අපත් මේ වගේ උතුම් සද්ධර්මයක පහස ලබන අවස්ථාව අපි අපේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්නට ඕන. ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. අපි මේ දර්ශනය තේරුම් අරගෙන ඒ සම්මාදිට්ඨිය අපේ ජීවන ප්‍රතිපදාවට පත් කර නොගත්තොත් අපි නිකන් දර කැලක් වගේ පින්නතුනි ජීවිතයක් කරලා යන්න වෙන්නේ. එහෙම මේ ජීවිතය නිකරුනේ මේ පොළොට දිනාපත්තල යන දෙන්න එපා පින්නතුනි. ඔබ මියගේ දවසේදී හරි, ඔබ අහස ඉඳගෙන හරි, ඔබේ මේ පරිහරණය කරපු ශරීරය බලලා අනේ මම මේ ශරීරයෙන් කොච්චර මං අනිත්‍යයට උදව් කරාද? කොච්චර මං බණ ඇහුවද? කොච්චර මං දන් දුන්නද? කොච්චර සිල්වන්ත වුණාද? මේ ශරීරය පරිහරණය කරේ මං කොච්චර සමදේස ශ්‍රවණ වැඩුවද කියන ඔබටම ඔබේ ශරීරයේ බලන්න පුළුවන් තැනකට ඔබේ මනස පිහිටුවා ගන්න. ඒක තමයි ඔබේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මීට අදාළ ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා. අවිද්‍යාව කියන්නේම චතුරාර්ය සත්‍ය නොදැනීමමයි. ඒක තමයි ඉහෙළම නොදැනීම. ඒ නොදැනීම තියෙනකොට තමයි අනිත් හැමදේම වෙන්නේ. දැන් මේ දකින රූපය කලින් තිබෙච්ච රූපයක් කියලා දකින්නේ අපි අර හතර නොදැනීමෙන්ද? එතකොට ඒ හතර තමයි ලොකුම එක. ඒ හතර තුලට තමයි අනිත් ඔක්කොම කැටි වෙන්නේ, සමරයිස් වෙන්නේ. ඒකයි. ඔතව ආන්නෙම තියෙනද ප්‍රශ්න? අද අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ වයස සාකච්ඡා කළේ බුදුදහමේ මූලික ගැනීම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්ම චතුරාර්ය සත්‍ය දේශනා කළ තමයි ලෝකෙට ආරම්භ කළේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය තුල තමයි සියලුම දේශනා කැටි වෙලා තියෙන්නේ. කැටි වෙච්ච මේ දේශනාව බුදුදහමේ හදවත විදියට සඳහන් කරන්න පුළුවන්. බුදුදහමේ තියෙන ඕනම ප්‍රධාන ඉගැන්වීමක් මේ තුලට ගොනු කරන්න පුළුවන්. අපි කර්මය කරනවා නම් කර්ම දුක්ඛ සත්‍යෙහි ඒ ස්කන්ධ පංචකය පාදක කරගෙන අපේ පුඤ්ඤාභි සංඛාර හරි ආනෙන්ජාභි සංඛාර හරි රැස් කිරීම. කුසල අකුසල කර්ම ශක්තිය විස්තර කරනකොට ඒක අපට කර්මය කියන විග්‍රහයත් යටතේ දාන්න පුළුවන්. කර්ම නිරෝධය කියලා මාතෘකාව ගන්නවා නම් අපට දුක නිරෝධය කියන මාතෘකාව විස්තර කරන්න පුළුවන්. ආරසිංහ මාර්ගය ගැන කියනවා නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද ආරිය සත්‍ය විදියට මාර්ග සත්‍ය විදියට ආරසිංහ මාර්ගය දක්වන්න පුළුවන්. එතකොට සතර සතිපට්ඨානය ගත්තොතින් සතර සතිපට්ඨානය කියන්නේ සම්මා සතිය දිනු කිරීම. යන ප්‍රඥාව කියලා ගන්නවා නම් ආයි දුක සත්‍යයට සම්බන්ධ වූ චතුරාර්ය සත්‍ය. ඊළඟට අපි කියනවා නම් සීලය කියලා. සීලය කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත දෙක. මෛත්‍රී භාවනා ආදී සම්මා සංකල්පයක් තියෙනවා නම් ඒක අව්‍යාපාද සංකල්පයට යනවා, සම්මා සංකල්පයට යනවා. ධ්‍යාන වැඩිවීමක් තියෙනවා නම් ඒක සම්මා සමාධියට යනවා. අපි ධාර්මිකව රැකියාවක් කරනවා නම් ඒ කරන එක සම්මා ජීවිතයට යනවා. අපි යම් කිසි උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයට යනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. මේ වගේ ප්‍රධාන හැම මාතෘකාවක්ම මේ චතුරාර්ය සත්‍ය කියන මාතෘකා හතරට ගොනු කරන්න පුළුවන්. එතකොට මේක තේරුම් ගත්තට පස්සේ ඔබට බුදුදහමේ ඕනම දෙයක් ඔබ තේරුම් ගත වෙනවා. ඕනෑම කෙනෙක් දේශනයක් කරනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මෙතනින් කොතනට දෙක සම්බන්ධ වෙන්නේ කියලා. කොතෙන්ටද මේක ඇප්ලයි කරන්නේ කියලා. ඒ වගේම ඕනම දේශනයක් අහනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දේශනය කරන්නේ හටගත්තු ලෝකයක නිරෝධය සංවරය කියන දේශනයක්ද? නැත්තම් අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයකට සංවරව ඉන්න, සිල්වන්තව ඉන්න, යහපත කරන්න කියලාද මේ දේශනා කරන්නේ? ස්වර්ගගාමි මාර්ගයට මේ දේශනා කරන්නේ? නැත්තම් මේ ස්කන්ධ පංචකයේ ලෝකයක් නිර්මාණය නොවන විදියට ස්කන්ධ පංචකයේ වැයවීමට, නිරෝධයට, අනුත්පාද නිරෝධයටද මේ දර්ශනේ දේශනා කරන්නේ කියලා තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න. ඔබ යම්සි දේශකයෙකුට පුද්ගලිකව ගෞරව ආදර කරනවා නම් ඒව කරන්න වෙනම එකක්. ඒක වෙනම පුද්ගලික දෙයක්. නමුත් ඔබ සැබෑ කල්යාණ මිත්‍රයෙක් විදියට යම්කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරද්දී ඔබ බලන නිර්ණායකය මේ දේශකයාගෙන් ඔබට ලැබෙන්නේ අනුත්පාද නිරෝධයට දර්ශනයක්ද, උත්පාද නිරෝධයට දර්ශනයක්ද කියලා ඔබ මේ නිර්ණායකය පැහැදිලි කළම පැහැදිලිවම ඉරක් ගහලා හඳුනා ගන්න මට්ටමටම ඔබ දැස වෙනට ඕන. එහෙම වුණොත් තමයි ඔබේ අභ්‍යන්තර ජීවිතයේ පරිවර්තනයක් වෙන්නේ. එහෙම වුණොත් තමයි එන්නෙම ඔබේ ලෝභය, දේශය දෙක අඩු වෙච්ච ටික දිගටම අඩු වෙලා යන්නේ. ඇයි ඒකට හේතුව? ඒ අර తాවකාලික දෙකින් අඩු කිරීමක් නෙවෙයි. ඒ අඩුනේ කොහොමද? අර අවිද්‍යාව අඩු වෙච්ච පමණට අඩු වෙලා තියෙන්නේ. දැන් අපිට වෙන්නේ ලෝභය ටිකක් අඩු කරගෙන ඉන්නවා. එක පාරමයි දෙයකට ආසා කරොත් දුවනවා. මෛත්‍රී භානක කරන්න කියලා හරි කොහොම හරි හිත හදාගන්න කියලා පොඩ්ඩක් සංවර කරගෙන ඉන්නවා. හිතේම ආයේ මොකක් හරි දැක්ක ගමන් කේන්ති යනවා ඊට පස්සේ. ආයේ ඔන්න රණ්ඩු වෙනවා. ඉතින් කෙලවරක් නෑ අන්තිමට. මොකද අර අවිද්‍යාවේ පොඩ්ඩක්වත් වෙනසක් වෙලා නෑ. අවිද්‍යාවේ හෙල්ලෙලවත් නෑ. අර රබර් බෝලයක් අද කරගෙන ඉන්න වගේ පොඩ්ඩක් අද කරගෙන ඉන්නවා ලෝභයේ දේශයේ. ආයේ බෝලේ අත ගත්ත ගමන් උඩට එනවා. අවුරුදු 50කට ගියත් පොඩ්ඩක්වත් ලෝභ දේශම වල වෙනසක් වෙලා නැහැ. අන්තිම මොහොතේ බැරි වෙලාවත් අමනාප වෙච්ච කෙනෙක් ආවතින් මතකයට ආවතින් ඉතින් අර ඔක්කොම පින්කන් ටික පස්සට ගිහිල්ලා අර කේන්ති ගත්තු එකත් එක මෙතින් වැළඳගෙන පරිලෝ යන්නේ මේ. කොච්චර ආසනාවද පින්තුනේ. මෙච්චර මේ වටින දහමක් අහලා මේ ධර්මයේ පහස ලැබලා අපි පල්ලෙහා තැනට යන්න වුණොත් ඒක කොයිතරම් අභාග්‍යයක්ද? එනිසා මේ ධර්ම මාර්ගයෙන් අපට ලැබෙන ඕන ප්‍රධානතම රැකවරණේ ආනිසංසය සහතිකය තමයි. කොයි අවස්ථාවක බිය ගියත් ඔබ දුගතිගාමී වෙන්නේ නැහැ කියන සහතිකය ඔබ ඔබටම දීගෙන තියාගන්න. සාමාන්‍ය මරණයක දින වෙයි. වෙනත් කෙනෙක් ඔබේ ජීවිතයට හානියක් කරන වෙලාවකදී ඔබ මිය ගියත් ඔබ දුගතිගාමී නොවන විදියට ස්ථාවර මනසක් ඇති කරගන්න. ඒක තමයි මේ සම්බුදු සසුනකින් ලබන අපි ලොකුම රැකවරණය ආරක්ෂාව බවට පත් වෙන්නේ. ඒක මරණාසන්න මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. ඒකට කල් තියාම සූදානම් වෙන්න ඕන දෙයක්. ඒ සඳහායි මේ අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ ශ්‍රවණය කරන ධර්මය තුළින් උපරිම වටිනාකමක් අපි ජීවිතයට ලබා දෙමු. එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද අප සාකච්ඡා කළේ බුදුදහමේ ප්‍රධාන මාතෘකාවක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ කරුණු හතරේ සාමාන්‍ය ව්‍යවහාරයත් ආර්යයන් වහන්සේලා දේශනා කරන අනාවරණය කරන චතුරාර්ය සත්‍යත් පිළිබඳව අපි විග්‍රහණය සිදු කළේ. ඉතින් මෙහි තමන්ට නොතේරිච්ච කාරණා තියෙනවා නම් ඒ කරුණු ඔබට නැවතත් අහන්නට අවස්ථාව තියෙනවා. මෙහි පටිගත කරපු දේශනය අපි ඔබට ලැබෙන සලස්සන්නම්. ඒ කරුණු නැවත නැවතත් අහලා ඔබේ දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ නවීන තාක්ෂණයෙන් ඔබ උපරිම ප්‍රයෝජන අරගෙන ධර්ම අවබෝධය දිනු කරගන්න උත්සාහ කරන්න. රැස් කරගත් මේ උතුම් පින් දහමල බලයෙන් අප නමින් මියගේ ඥාතී හුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. මේ උතුම් පින්කමේ බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින අනුමෝදන් වේ. ඔබ අප හැමදෙනාමත් සමුද සාසනයත් ලෝකයන් සැක දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් තව මේ සීල කුසල දහමල බලයෙන් පින තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනට මේ උතුම් කුසලයක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ඊතාම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම සඳහාම මේ සියලු කුසල් ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්දේ පිපානිනෝ.